සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සතියේ සූත්‍ර ධර්මයක් සාකච්ඡා කළා. ඒ සූත්‍ර ධර්මය මතකද? මොකක්ද කතා කළ සූත්‍ර? දුක්ඛ කම්. අපි ඉගෙන ගත්තේ මොකක්ද? සංස්කාරයෙන් ගැන. දැන් මට මතක නැහැ කියන්න. අපි ඉගෙන ගත්තා අවසාන වශයෙන් ඉගෙන ගත්ත නිවන අත්විඳින පරියාය තුනක් පිළිබඳවනේ. ඒ විදිය මතක් කරගන්න ඕන. හොඳයි, අද සාකච්ඡා කරන්නේ විජේ සූත්‍රය. මේ සූත්‍රයට කියන තව නමක් තමයි කාය විච්ඡන්දනික සූත්‍රය. මොකද්ද කාය විච්ඡන්දනික සූත්‍රය? කාය විච්ඡන්දනික සූත්‍රය කියලා කියන්නේ කය අත්හැරීම. කය අත්හැරෙනවා කියන අදහස. හොඳයි. විජය කියලා කියන්නේ දිනනවා කියන එක. මොකක්ද දිනන්නේ? සසර දිනනවා සහ මේ නාම රූප මේ සංස්කාර ධර්මය දිනන්න පුළුවන් ධර්මයක් මේ සූත්‍රය තුළ ඇතුළත් වෙලා තියෙන නිසා මේ සූත්‍රය විජය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේ සූත්‍රයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කළා බොහෝ දෙනෙක් අරිහත්ත්වය පසක් කරලා තියෙනවා. එතකොට ඒ ඇයි එහෙම අරිහත්ත්වය පසක් කරන්නට හැකියාව ලැබුණේ? මේ සූත්‍රය තුළ තියෙන ධර්ම කාරණා නිසා. එතකොට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඒ ධර්මය දැකිය යුතු පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ධර්මය දැක්කොත්, ඒ ක්‍රමයට ධර්මය අවබෝධ කළොත් තමයි නිවන කියන ධර්මය පසක් කරන්න පුළුවන්. එනිසා මේ සූත්‍රයට මුල්ලුණු නිධාන කතා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. බුද්ධ ශාසනයේ පැවිදි වුණා නන්දාවරු තුන් දෙනෙක්. කෙනෙක් තමයි ඔය ආනන්ද ස්වාමීන් වහන්සේගේ නැගණිය. තව කෙනෙක් තමයි ඔය ජනපද කල්යාණී කියලා සඳහන් කරන ඒ නන්දාව. තව කෙනෙක් ඉන්නවා අබිරූප නන්දා කියලා රජ කෙනෙක්ගේ දියණිය. හොඳයි. මෙන්න මේ අබිරූප නන්දාත් ඒ වගේම ජනපද කල්යාණියත් ධර්මය අවබෝධ කරන්නේ මේ සූත්‍ර ධර්මය ශ්‍රවණය කරලා. ඉතින් බුදුහාමුදුරුව මම මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න කලින් මේ සූත්‍රයේ අවශ්‍ය වටපිටාව සකස් කරගන්න වෙයි නේද? එතකොට බුදුහාමුදුරුව මේ කිඹුල්ලත් පුරයට වැඩම කරලා ඒ ශාක්‍යයන් දමනය කරලා ශාක්‍යයන්ට ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ නන්ද කුමාරයාත් එක්ක අපෝ වැඩියා. ඉතින් එතකොට එහෙම ඇවිදින්ලා භික්ෂුණී ශාසනය එහෙම පිහිටවන්න අවවාද අනුසාර අවවාද කරලා වැඩ ඉන්න වෙලාවේ මේ නන්දාවරු දෙපළත් ඇවිදින්ලා භික්ෂුණී ශාසනේ පැවිදි වුණා. හැබැයි ඒ භික්ෂුණී ශාසනේ පැවිදුනේ සද්ධාවෙන් නෙවෙයි. සද්ධාවෙන් නෙවෙයි වෙන්න ඕනේ නේද? හැබැයි සද්ධාවෙන් නෙවෙයි පැවිදුනේ. කවුද පැවිදුනේ? අර අබිරූප නන්දාත් ජනපද කල්යාණී ඒ නන්දාත් මේ දෙදෙනාම පැවිදුනේ සද්ධාවෙන් නෙවෙයි. එහෙනම් මොකක් නිසා පැවිදුණා? පැවිදි උනේ මේ අබිරූප නන්දා කියන රූමත් තරුණිය රජ කෙනෙක්ගේ දියණියක්. ඉතින් විවාහයට පත් වුණු දවසේම ස්වාමිය නැති වෙනවා. එතකොට ඒ ස්වාමිය නැති වුණාම මෙයා කැමැත්තෙන් නෙමෙයි දෙමහොපියෝ කැමැත්තෙන් මහාන ගන්නවා. එතකොට ජනපද කල්යාණියත් තම ස්වාමියා ශාසනේ පැවිදි වුණා. පැවිදි වෙලා අරිහත්ත්වයේ පසක් කළා. ඉතින් ඒ නිසා ඒ වගේම තම ඥාති හිතවත් බොහෝ දෙනෙක් පැවිදි වුණා. ඒකට ගිහි ගෙදර පිළිසරණක් නැහැ. ඒ නිසා පැවිදි වුණා. මේ දෙන්නම කැමැත්තෙන් පැවිදිුනේ නැහැ. එතකොට මේ දෙදෙනා පැවිදි වුණාට බුදුහාමුදුරුව බැහැ දකින්න ගියේ නැහැ. ඇයි? මේ දෙදෙනාගේ ළඟ තිබුණ ලොකු මාන්නය. මොකද්ද මාන්නේ? මම බොහොම ලස්සනයි කියලා මාන්නයක් තිබුණා. ඒක නිසා බුදුහාමුදුරුව කියලා කියන්නේ මේ රූපයට නිග්‍රහ කරන එහෙම අනිත්‍ය පිළිබඳවම කතා කරන මේ රූප කුණු ගොඩක් කියලා කියන කෙනෙක්. ඒ නිසා බුදුහාමුදුරුව බැහැ දකින්නවත් අඩුම තරමේ ගියේ නැහැ. අපි දන්නවා දැන් හිතමු මෙහෙම ගොවියෙක් ඉන්නවා. මේ ගොවියා කුඹුරු හරියට සකස් කරලා අපි අර වී අරගෙන ගොවිය හිනෝ කුඹුරට. එතකොට මේ කූඩේක දාලා අර පැලවිච්ච මුටිය දිච්ච වී අරගෙන අර කූඩේක දාලා ඒ කූඩේ අතේ තියාගෙන එක අතකින් වී හිනෝ. එතකොට එහෙම වීහිනකොට ඔක්කොම වී ඉහලා ඉවරුනහම අර වට්ටියේ තියෙනවා අර එකක් දෙකක්. ඕක මග ඇරීමෙන් හිතන්නේ නැතුව කුඹුරට වැටෙනවා. එතකොට අර අනිත් වී පැලවෙන්න හේතු කාරණා තියෙනවනම් අර හිතන්නේ නැතුව වැටුණු වීයට දෙක තුනක් පැලවෙන්න හේතු කාරණා පැලවෙනවද නැද්ද? ඇයි? කුඹුර යහපත් නිසා. ඒ නිසා මේ සද්ධාව නැතුව පැවිදි වුණත් ශාසනය කියලා කියන්නේ යහපත් වූ බිමක් නිසා, යහපත් වූම දෙයක් නිසා. අර සද්ධාවේ අසද්ධාව නොමැතුව පැවිදි වුණත්, අහඹු ලෙස පැවිදි වුණත් ඒ ඇයටත් මේකේ අර අනිත් අයට වගේම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව යම් දවසක ලැබෙන්න පුළුවන්. ඉතින් මේ මේ අභිරූප නන්දා නන්දාව දැන් පැවිදි වුණා මෙහෙණින් වහන්සේ නමක්. ඉතින් බුද්ධ අවවාදයක් තියෙනවා මෙහෙණින් වහන්සේලා යන්ට ඕන අවවාද අනුශාසනා ලබා ගන්න. ඉතින් මේ අභිරූප නන්දාට තිබුණ ලොකු මාන්නයක්. මම බොහොම ලස්සන කෙනෙක්. එතකොට ඒ නිසා තමන්ගේ දවස එනකොට වෙන කෙනෙක් පිටක් කරනවා. බුදුහාමුදුරුව ළඟට යන්න තමන්ගේ දවස එනකොට ඒ පිරිසට වෙන් කරලා තියනවා. ඉතින් ඒ පිරිසගේ තමන්ගේ දවස එනකොට වෙන කෙනෙක් පිටක් කරනවා. ඇයි? බුදුහාමුදුරුව දකින්න තියෙන අප්‍රසාදය නිසා. බුදුහාමුදුරුව දකින්න ඇයි අප්‍රසාද? බුදුහාමුදුරුව රූපයට ගරහන නිඳා කරන කෙනෙක් නිසා. ඒක නිසා සමහර වෙලාවට මේ සූත්‍රය නම් අහලා ඔය කට්ටිය ටිකක් කියවලා බැලුවා නම් අද නම් හාමුදුරුව දේශනා කරන්නේ පිළිකුල් භාවනාව වගේ එකක් කියලා හිතෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුව තව ප්‍රජාපති ගෞතමී දේවියනේ පැවිද්දවිලි ඉල්ලුවේනේ මේ නිසස්නේ. එතකොට ඒ ප්‍රජාපති ගෞතමී දේවියට අනුදැන වදාලා මෙහෙණින් වහන්සේට අනුදැන වදාලා මොකද්ද තමන්ගේ දවසට වෙන කෙනෙක් කියවන්න බෑ. එහෙනම් තමන්ගේ දවසට තමන් වෙන්න ඕන. එතකොට දැන් අවවාද අනුශාසනා ලබා ගන්න තියෙන දවසට තමන්ම යන්න ඕන. ඉතින් මේ රූප නන්දා මෙහෙණින් වහන්සේට දැන් දවසක් ආවා. එහෙම ආවහම බුදුහාමුදුරුව ළඟට වැඩියා. වැඩියාම ඈත තියා බුදුහාමුදුරුව දකින්නකොට බුදුහාමුදුරුව බොහොම ප්‍රසන්න කෙනෙක්. සංසුන් ඉදරන් තියෙන බොහොම ප්‍රසන්න වූ උතුමන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ අභිරූප මේ නන්දා තෙරණිය ටිකක් ඉදිරිපසට ගමන් කළා. ගමන් කරලා බුදුහාමුදුරුවන්ට එර්දිවිද ඥාන තියෙනවා. ඒ නිසා උන්වහන්සේට පාතිහාර පෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? ලස්සන රූපයක් මැව්වා. එතකොට ඇයි එහෙම රූපයක් මැව්වාම මේ නන්දා තෙරණියට හිතුණු දේ තමයි මට වැඩිය ලස්සන කෙනෙක් තමයි බුදුහාමුදුරුවගේ යහපැත්තේ ඉන්නේ. දැන් මොකද උනේ? තමන්ගේ රූපය ගැන තියෙන ආසාවට වඩා දැන් අර ඒ මෙවිලා තියෙන රූපය බොහොම ලස්සන එකක්. ඒතර මොකද උනේ? තමන්ගේ රූපය ගැන තියෙන ආසාව අත්හැරුණා. දැන් ආසාව මොකේද? බුදුහාමුදුරුව ළඟ යහපැත්තේ පවන්සලනේ ඒ රූපේට තමයි දැන් ආස. දැන් බුදුහාමුදුරුව පාතිහාර බලයෙන්ම ඒ රූපය ක්‍රමක්‍රමයෙන් අවුරුදු 16 ක විතර රූපයක් දැන් අවුරුදු 20ක් විතර. ඊට පස්සේ තව ටික හොඳින් බලාගෙන ඉන්නකොට දැන් අවුරුදු 25ක් 30ක් විතර. මෙහෙම ක්‍රමක්‍රමයෙන් වයසට ගිහිල්ලා ඇද වුණ කුද වුණ ශරීරය දැන් හැරමිටියකුත් අරගෙන ඉතින් හැම රැලි වැටුණ බොහොම අපහසුයෙන් වෙවුලමින් සිටින ශරීරය. පසුව හිටගෙන ඉන්න බැරුව මහ පොළොවට පතිත වෙන ශරීරය. ඉතින් අවසානයේදී මේ ශරීරය මහ පොළොවට ඇද වැටිලා මරණයටපත් වෙලා අර ශරීරය ක්‍රමක්‍රමයෙන් මැරුණාම ටික ටික පිම්බිලා නරක් වෙලා පිම්බිලා ඒ ආදී වශයෙන් දිරා යන ශරීරය. දැන් රූපනන්දාට තමන්ගේ ශරීරය ගැන තිබුණු ආසාව නැතිලා දැන් රූපේනේ ආසාව තිබුණේ. දැන් හොඳට බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා. හොඳ ඊවසේ මේ රූපනන්දාවට හිතෙනවා මටත් වඩා ලස්සන කෙනෙක් හිටියේ. ඒ රූපයටත් මෙහෙම වුණා. කොහොමද? ටික ටික ටික ටික දිරා ගිහිල්ලා මහ පොළොවට වැටිලා මේ කුඩු වෙන ඕජස් ගලන ශරීරයක් බවට පත් වෙලා දිරලා ගියා. මේ ශරීරයත් එහෙම එකක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කර සූත්‍රයක් මොකද්ද අට්ඨීනං නගරං කතං භාග්‍යවතුන් වහන්සේ අර දැන් රූප නන්දාවට තමන්ගේ රූපය ගැන තියෙන ආසාවත් ඇරිලා අර රූපය ගැන ආසාව ඉපදුනා. ඒ රූපේ අර තියෙන දිරායම් ස්වභාවය දැකලා ඒ රූපය ගැන තියෙන ආසාව නැති වෙලා ගියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අන්න ඉතින්දි තමයි ධර්මයේ දේශනා කළේ මොකද්ද අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපන යත් ජරාච මච්චූච මානෝ මක්කෝව ඕහිතෝ කියලා මේ විදිහට සඳහන් කළා. මේ මානය කියලා කියන්නේ මේ මමය කියලා ගන්න අදහස. මම උසස්ය, මමය කියලා ගත්තහම අපි අර මොකද සම්මිද්ධි සූත්‍රයේ සංසාකච්ඡා කළා මොකක් කියලා මම කියලා ගන්නකොටම තව මාන කීයක් පැන වෙනවද? තව මාන දෙකක් පැන වෙනවා. මම කියන මානෙයි ගන්නකොටම එහෙම අදහස් කරනකොටම තව මාන කීයක් පැන වෙනවද? දෙකක් පැන වෙනවා. මොකක්ද මේ මාන දෙක? මම උසස් කියලා මාන්නයක් පැන වෙනවා. මම පහත් කියලා මාන්නයක් පැන වෙනවා. තේරුණාද? මම කියන අදහස් මම කියන මාන්නය පැන වෙනකොටම මම උසස් කියලා මාන්නයක් පැන වෙනවා අපිට රූප සබ් මේවා දකින්න කොට අහනකොට. එහෙම නැත්නම් මම හීනයි කියලා මාන්නයක් පැන වෙනවා. එහෙම නැත්නම් මම කියලා මාන්නයක් පැනවිලා තියෙනවා. එතකොට මෙන්න මේ මාන්නයේ නිසා තමයි සත්‍යයක් මකු බවට පැමිණෙන්නේ. මකු බව කියලා කියන්නේ මොකක්ද? ಗುಣ මකු කෙනෙක් ඉන්නේ කොහොමද? අපි නම් දන්නේ නැව අපේ ළඟ නම් නැවුව නේද? මකු බව කියලා කියන්නේ තෘෂ්ණාව නිසා හටගන්න දේවල්. ඒවට කියනවා මකු බව කියලා. තෘෂ්ණාව නිසා දැන් හිතමුකෝ. දැන් හිතමු අපි කවුරු හරි වද කියෝ රාසියක්. දැන් මිනිස්සු මොකෝ හොයා මරණ පිරිසක් පැමිණෙන. අපේ චේතනාව කොහොමද? මම බේරෙන්නවා. එහෙම නැත්තම් මගේ පිරිස බේරෙන්නවා, පවුලේ අය බේරෙන්නවා. එහෙම නැත්තම් මගේ ගමේ අය බේරෙන්නවා. දැන් උල්කාපාතයක් අඩම් වැටුනොත් එහෙම නිකමට හිතන්න. මම බේරෙන්නවා. ඊට පස්සේ එහෙම නැත්තම් මගේ පිරිස පවුලේ අය බේරෙන්නවා. එහෙම නැත්තම් ඒ උල්කාපාතය මගේ ගමට නැතුව අනිත් ගමට වේවා. එහෙම නැත්තම් අපේ රටට නැතුව වෙන රටකට වේවා. නේ? ඇයි එහෙම ප්‍රාර්ථනාවිට තියෙන්නේ? ඒක මකුකමක් නෙවෙයිද? ඒක ඇයි එහෙම උනේ? තෘෂ්ණාව නිසා. එහෙනම් මෙන්න මේ නන්දාවට දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතය මේ මම කියන එකත් ඇතුළට දාලා. ඒ කියන්නේ මම හීනය, මමය, මම හීනය, මම ශේෂ්ඨය කියන මේකත් දාලා තෘෂ්ණාවත් ඒකට ඇතුළත් කරලා. එතකොට මානෝ මක්කෝ ඕහිතං අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපනං. එතකොට මස් ලේ ආදියත් මේව කරලා සකස් කරපු එකක්, සකස් වෙච්ච එකක් තමයි මේ ශරීරය. මංස ලෝහිත ලේපනං යත් ජරාච මච්චූච. ඒක ස්වභාවයකින් යුක්තයි. මොන ස්වභාවයකින්ද? දිරායන ස්වභාවයකින් යුක්ත. මච්චූච මරණයට පත් වෙන ස්වභාවයකින් යුක්ත. මේක නගරයක් කියලා තමයි ලේ මස් නහර වලින් කරන ලද නගරයක් කියලා භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. මේ සූත්‍ර ධර්මයේ රූපනන්දාවට දේශනා කළා. එතකොට රූපනන්දා මේ රූප සූත්‍ර ධර්මයේ ශ්‍රවණය කළා, මාර්ගඵල පසක් කළා. ඔය එක කතාව. මේ සූත්‍රය දේශනා කරන්න. ඊට පස්සේ ජනපද කල්යاني. එයත් හිටියේ කොහොමද? මාන්නේ. එයත් හිටියේ මාන්නේ. එතකොට එහෙ එයත් බුදුහාමුදුරුව බැහැ දකින්න යන්න කැමති නැහැ. ඉතින් දවසක් පොහේ දවසක පිරිස බුදුහාමුදුරුව පෙහෙවස් සමාදන් වෙලා බණ දහම් ශ්‍රවණය කරලා නැවතත් ගිහි උදවිය ගෙවල් වලට යනවා. මෙහෙණින් වහන්සේලා ආදී ආරාම වලට යනවා. ඉතින් මේ හැමෝ අතරම කතා වෙනවා. මොකද්ද කතාව? බුදුහාමුදුරුවන්ගේ ගුණ පිළිබඳව කතා වෙනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේට හිතෙනවා මෙච්චර මිනිස්සු ගුණ කියන එකේ පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් තමයි හොඳ. අපිත් එහෙම තියනවනේ නේ. කවුරු හරි ආමිහිම හොඳයි මෙහෙම හොඳයි කියලා අපිටත් හිතෙනවා. මේක මේ කට්ටියම හොඳයි කියනවා. පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් තමයි හොඳ. එළ එහෙම තියනවා. මේ නන්දා තෙරණින් වහන්සේට ජනපද කල්යාණියට මෙහෙම හිතුණා. ඊට පස්සේ අනිත් මෙහෙණින් වහන්සේටත් එක්ක බුදුහාමුදුරුව බැහැ දකින්න ගියා. ඒ ගියපු වෙලාවෙත් බුදුහාමුදුරුව අර විදිහටම එරිදි පාතිහාරේ රූපයක් මවල අර විදිහටම දිරායන ස්වභාවය සලස්සල මේ රූපය දකින්නකොටම මේ නන්දා තෙරණිට ගල් කියුණාලු නේද? ඇයි මට වැඩිය ලස්සනයි? එහා පැත්තේ බුදුහාමුදුරන්ට පවන් සලන කෙනා. ඒ අර විදිහටම තමන්ගේ රූපය ගැන තියෙන මාන්නේ අත්හැරිලා අර මැවු රූපයේ ගිරෙහි එයා දන්නේ නැහැ මේක මැවීමක් කියලා නේ. මේ රූපය ගැන රූපයේ හිත පහළ වෙලා ඒ රූපයේ දිරායන ස්වභාවය දැකලා අවබෝධ වෙලා සිත සමාහිත වුණාන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මෙන්න මේ ගාථාවත් ඒ තෙරණින් වහන්සේට දේශනා කළේ. මොකක්ද? ආතුරං අසුචින් පූතින් පස්ස නන්දේ සමුස්සය උග්ගරතනම් පග්ගරතනම් බාලානම් අභිනන්දිතා. මෙන්න මේ ආදී වශයෙන් දේශනා කළා. මේක ආතුරම් කියලා කියන්නේ මේ ශරීරය කියලා කියන්නේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. ලෙඩ නොවන ශරීරයක් තියෙනවා. බක්කුල හාමුදුරන්ට කිඹුලක් ගියලු අවුරුද්දකට සැරයක් නේ. ඉතින් මේ ලෙඩ නොවන ශරීරයක් නෑ. නිරෝගීකම වටිනවා. නමුත් ලෙඩ නොවන ශරීරයක් නෑ. මේ ශරීර ලෙඩ වෙනවා. ඉතින් මේ ලෙඩ වෙන දිරා යන ශරීර තමයි මේ බන කියන මටත් බනහන ඔයත්තන්ටත් තියෙන්නේ. එතකොට මේ නුයකුත් කුණප කොටස් වලින් පිරුණු එකක්. ඒ වගේම නුයකුත් දුගඳ හමන ශරීරයක් මේ ශරීරය. එතකොට උග්ගරතනම් පග්ගරතනම් මේ අන්ධ බාල උදවිය මේ ධර්මයේ නොදන්න උදවිය මේක ශේෂ්ඨයි මේක උතුම් කියලා නුයකුත් ලෙස පරිහරණය කරන ශරීරයක් තමයි මේ තියෙන්නේ. එතකොට යතා ඉදං තතා ඒතං යතා ඉදං. දැන් අර නන්ද තෙරණියගේ සිත කොහෙටද දැන් මේ අරමුණු වෙලා තියෙන්නේ? අර භාග්‍යවතුන් වහන්සේ මෙවූ රූපයට. දැන් මේ රූපය මොකද්ද උනේ? ක්‍රමක්‍රමයෙන් දිරා ගියා. ගිහිල්ලා මරණයටපත් වෙලා ඒ විදිහට පිම්බීම් ඇති වෙලා ඒ විදිහට ඕජස් ගල් ඒ විදිහට අනිත්‍ය භාවයටපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ කියනවා යතා ඉදං තතා ඒතං. තතා ඒතං යතා ඉදං. ඒකම තමයි මේ තියෙන්නේ. මේකම තමයි ඒ තියෙන්නේ. එහෙමනේ. දැන් ධාතුසෝ ශුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගම. මේ නන්දාවෙනි මේ ශරීරයේ ධාතු වශයෙන් දකින්න කියලා කියනවා. ශුඤ්ඤත වශයෙන් දකින්න කියනවා. ධාතු වශයෙන් දකින්න කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ වශයෙන් මේක දකින්න කියලා කියනවා. ඒ වගේම ශුන්්‍යත වශයෙන් දකින්න කියන ශුන්්‍යත වශයෙන් දකින්න සත්වයේ පුද්ගලයේ නොමෙති ස්වභාවයෙන් දකින්න කියනවා. දැන් ධාතු පඨවි ධාතු තුල සත්වෙක් ඉන්නවා. පුද්ගලයේ කිහිම නැහැ. ඒ නිසා ශුන්්‍යත වශයෙන් දකින්න කියනවා. එහෙම දැකලා මේ ලෝකයට නැවත එන්න එපා කියන මොන ලෝකයටද? මේ ආයතන ලෝකයට. ඇයි? දැන් අර දිරායන රූපයත් එක්ක හිත සමාහිත වෙලා තියෙන්නේ. ඒ රූපය දැකලා දැන් තේරුණ අවබෝධන මොකද්ද? මේ ශරීරයත් යතහිතං තතහිත. ඒකත් එහෙමයි, ඒකම තමයි මේ තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා නැවතත් මේ ශරීරයට කොහොමද එන්න එපා කියලා කියනවා. කොහොමද ශුන්්‍යත වශයෙන් දකින්න කියලා කියනවා. නැවතත් මේ ශරීරයට මේ ලෝකයට එන්න එපා කියනවා. පුනරාගම, මහ පුනරාගම වෙන්න එපා කියනවා. මොන ලෝකයටද? ආයතන ලෝකයට. මොන අදහසින් දෙන්න එපා කියනවා? මම කියන අදහසින් එන්න එපා කියනවා. ඇයි? මම කියන අදහසින් හිතේන මම කියන අදහස පවත්තන්න පුළුවන් එක නෙවෙයි. ඒක මුලාවක්, හිස් දෙයක්. එතකොට හවේ චන්දං විරාජෙත්වා මේ තියෙන චන්ද රාගය, මේ රූපයත් එක්ක තියෙන චන්ද රාගය දුරු කරන්න කියලා කියනවා. උපසන්තෝ චරිස්සසි, උපසාන්ත එහෙම දුරු කරලි වෙරලා සාන්ත ස්වභාවයෙන් හැසිරෙන්න කියලා මෙහෙම අවවාද කරන බුදුහාමුදුරු. උන් ඔය අවවාදයත් ශ්‍රවණය කළා තමයි මේ සූත්‍ර ධර්මය දේශනා කරන්නේ. ඒක තව කතාවක්. තව කතාවකුත් තියෙනවා. දැන් මේ බුදුහාමුදුරුව කියන්නේ හරි පුදුම කෙනෙක්. බුදුහාමුදුරන්ට හිස නැමිය යුත්තේ උන්වහන්සේගේ ළඟ තිබුණ කාරුණික ස්වභාවයටමයි. ඒ නිධාන කතාව මම කියන්නම්. අපි දන්නවා මේ සිරිමා කියලා කාන්තාවක් හිටියා. ඉතින් ගණිකාවක් කියලයි ධර්මයේ පුත්පතේ සඳහන් වෙන්නේ. ඒ සිරිමා ගණිකාව බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න අවස්ථාවක් ලැබුණා. මම කෙටියෙන් කියන්නම්. එතකොට බණ අහන්න අවස්ථාවක් ලැබුණාම බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළා. රක්කෝ දේන චිනේ කෝදම් ඒ සූත්‍ර පාඨයෙන් ධර්මයේ දේශනා කළා. මේකට පැහැදුණා. පැහැදිලා සිරිමාව මාර්ගඵල අවබෝධ කළා. මොකද්ද ලැබුව මාර්ගඵල? සෝවාන්. දැන් එතකොට මේ සිරිමාව සෝවාන් ඵලයේ පිහිටියා. ඉතින් මේ එදයින් පසුව හැම දවසකම තමන්ගේ නිවස තුල භික්ෂුන් වහන්සේලාට දන් දෙන අවම වශයෙන් භික්ෂුන් වහන්සේලා 7-9කටවත් දන් පූජා කරනවා. ඉතින් මේ දැන් මේ සිරිමාවට පසු කලක රෝගාබාධයක් ඇති වුණා. එහෙම රෝගාබාධයක් ඇති වුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඒ නිවසට දාහනිය සඳහා වඩිනවා. මේ වඩින ලද භික්ෂුන් වහන්සේ නමකට මේ සිරිමාව ගැන සිතක් පහළ වුණා. රාගික සිතක් පහළ වුණා. ඉතින් දැන් මේ සාමින් වහන්සේ කුටියට ඇවිදින්ලා මේ අදහස නිසාම ආහාරත් ගන්න නැතුව ඉන්නවා. බුදුහාමුදුරුව කවුද කියලා හිතන්න ඕනේ. බුදුහාමුදුරුව මොකද කියන්නේ? බුදුහාමුදුරුව මොකද කරන්නේ? බුදුහාමුදුරුව දැන් මෙහෙම ඉඳලා රෝගය නිසා සිරිමාව දවස් කීපයක් ඇතුළත මිය ගියා. එතකොට රජතුමා මේ දේහයේ පුච්චන්න හදනකොට බුදුහාමුදුරු පණිවිඩයක් යවුවා. මේ මම ශ්‍රාවකයොත් එක්ක මේ දේහය ළඟට එනවා. ඒ නිසා ඔබ තියෙන්න ආරින්. දැන් මේක තමයි ගුරුවරයා අපේ බුදුහාමුදුරු එහේ බුදුහාමුදුරු තියුණා. මේ තමයි ගුරුවරේ සතුව තිබිය යුතු. බලන්න කොච්චර තමයි ඒ ශිෂ්‍යයා කොහොමද අඳුනගන්නේ කියලා. එතකොට අර සිරිමාව නැති වුණා කියලා ආරංචි වුණාම අර භික්ෂුන් වහන්සේ ඉන්නවනේ ඇලුම් කර. ඒ භික්ෂුන් වහන්සේත් සමග තව පිරිස් භික්ෂුන් වහන්සේලාත් එක්ක ගියා. එහෙට දැන් අපි විදිහට නම් ආපුව ගහලා පන්නන්න ඕනේ නේ නේද? බුදුහාමුදුරු හරි වෙනස්. එතකොට බුදුහාමුදුරු අර එක්කරගෙන ගිහිල්ලා එතකොට බිම්බිසාර රජතුමා ඉතින් පිරිසත් එක්ක ආවම අර ප්‍රශ්න ටිකක් අහනවනේ නේද? මොකද මේ සිරිමාව දැන් මිල කරන්න පුළුවන්ද? ඊට පස්සේ කියනවා බෑ ස්වාමීනි. එතකොට දැන් නිකන් දුන්නත් අරගන්නවද? නෑ ස්වාමීනි කියලා එහෙම ප්‍රශ්න ටිකක් අහනවා. ඒ උත්තර ටිකකුත් දෙනවා. ඒ වෙලාවේ මේ සාමින් වහන්සේ වැඩේ හිටියා. ඒ සාමින් වහන්සේට ධර්ම පාඨයක් සද්දේශනා කළා. මොකද්ද? පස්ස චිත්ත කතම් බිම්මං බිම්බං ආරුකායන් සමුට්ඨිතං ආතුරම් බහු සංකප්පං යස්ස නත්ති ධවන් තිති කියලා මෙහෙම දේශනාවක් කළා. මොකද්ද මේ දේශනාවේ කෙටි තේරුම මම කියන්නම්. යස්ස නැති දුහන්තිති ස්ථීර වශයෙන් පවතින දෙයක් නැහැ. එතකොට මේසා ස්ථීර වශයෙන් පවතින දෙයක් නැහැ. ආරු කායන් සමුට්ඨිතා ආතුරම් බහු සංකප්පා ආතුරම් බහු සංකප්පා ආරු කායන් සමුට්ඨිතා. මේ ශරීරය කියලා කියන්නේ මේ අර උණ ගස් කිලින් කළා එකට ගැට ගහපුවා වගේ මේ ඇටකටු එක එක හැඩයට පිහිටලා වෙලල කරන ලද නිර්මාණයක් වගේ. එතකොට ආතුරම් බහු සංකප්පා මේ හිම ශරීරය බොහෝ ලෙඩ රෝග වලට ගෝචර වෙනවා, ගොදුරු වෙනවා, දිරා යනවා. බොහෝ දෙයින් මේ අප්‍රිය කරන දෙයින් මේ ශරීරය යුක්තයි. දැන් මේවා මේ තමන් විසින් තමයි මේ හිතට අවවාද කරගන්නවා. මේවා අනුන්ට මේවා මේ තේරෙන්නේ නැති කෙනෙකුට කියලා වැඩක් නැහැ. ඒ නිසා මේ වගේ කාරණා සමාජයේ ඉදිරියේ වැඩි කතා කළ යුතුම දේවල් නෙවෙයි. ඇයි? ලෝකයා මේවා පිළිකුල් කරන නිසා. ඇයි පිළිකුල් කරන්නේ? ධර්මය නොදන්නවා නම් මේ කතාව අහන් ඉන්න ටිකක් අප්‍රසන්නයි වගේ නේ. හොඳයි. ඒ නිසා කියනවා මේ ශරීරය කියලා කියන්නේ බොහෝ ලෙඩ රෝග හැදෙන එකක්. එනිසා පස්ස චිත්ත කතම් බිම්මා මේ ශරීරය මේ හොඳය ලස්සනය මේ ආදී වශයෙන් මේ හිතින් තමයි මේක අල්ලගෙන ඉන්නේ. මම මෙහෙම කෙනෙක් කියලා මුකින් දැල්ලගෙන ඉන්නේ. යන්නේ නැහැ හැමතැනම ඒක අරගෙන යනවා නේද? මොකද මම මෙහෙම කෙනෙක්. එහෙම නේද? මම මෙහෙම කෙනෙක් කියන අදහසක් තියෙනවා. ඒ අදහස යන්නේ හැමතැනම අරගෙන යනවා. නිදිය ගන්නකොට ඇඳටත් අරන් යනවා. ආපහු නැගිට්ටාම එළියට අරන් යනවා. කවුද? මම මෙහෙම කෙනෙක්. ඒ කවුද අරන් මම තමයි. එතකොට මේක හිත විසින් සකස් කරන එක කියලා මේ විදිහේ දේශනාවක් කරලා මෙන්න මේ සූත්‍ර ධර්මයේ තෙන්දි දේශනා කරනවා. ඔය එක කතාව. දැන් කතා කීයද? දැන් ඇතිනේ අපි සූත්‍රයට සාකච්ඡා කරමු. චරං වා යදි වා තිට්ඨං නිසින්නෝ උද වාසයං. මේ චරං කියලා කියන්නේ ගමන් කරනවා. චරති කියන්නේ හැසිරෙනවානේ. එතකොට ගමන් කරනවා. එතකොට චරං කියලා කියන්නේ ගමන් කරනවා. දැන් අපි කියන්නේ ඔළුවේ හැරුණාත් යනවා කියලා නේද? දැන් අපි හැම වෙලාවෙම ගමන් කරන්නේ මූණ හැරෙන අතර. ඒක තමයි සම්මතේ. පිටිපස්සටත් යනවා. එහෙම හැබැයි ලොකු දුරක් යන්න බෑ. එහෙම නේ. මම දන්නේ පිටිපස්සටත් ගමන් කරන්න ඉන්නවද කියලා. කොහොම හෝ ඔළුව හැරෙන පැත්තට තමයි ගමන් කරන්නේ. ඔළුව කිව්වේ මූණ හැරෙන පැත්තට තමයි මේ ශරීරය ගමන් කරන්නේ. හොඳට හිතලා බලන්න. එහෙම නේ. නේද? ඔව්. එතකොට මම මේක සරල අදහස කියලා පස්සේ විස්තර කරනවා. චරංවා යදි වා තිට්ඨං. ඊට පස්සේදී මොකද කරන්නේ? තිට්ඨං හිට ගන්නවා. හිට ගන්නකොට කොහොමද මේ ශරීරය කෙලින්ව තබන්නත් පුළුවන්. දැන් ගමන් කරවන්නත් පුළුවන්. මූණ හැරෙන පැත්තට ගමන් කරවන්න පුළුවන්. එහෙමනේ. ඊට පස්සේදී හිටගෙන තියන්නත් පුළුවන්. ඊළඟට නිසින්නෝ මේ යට කොටස නවලා උඩ කොටස කෙලින් තියන්න පුළුවන්. මේ ඉන්නේ දැන් ඔය ඉන්නේ යට කොටස නවලා උඩ කොටස තියන්නත් පුළුවන්. ඊට පස්සේ නිසින්නෝ උද වාසයම් මේක හරහට දිගාරින්න පුළුවන්. දැන් එතකොට කීයක් කරන්න පුළුවන්? හතර. ප්‍රධාන ඔය හතර නේද කරන්නේ? ප්‍රධාන වශයෙන් කරන්නේ ඔය හතර. මොකද්ද? ඇවිදිනවා. ඉතින් හිටගෙන ඉන්නවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා. නිදියගෙන. වැඩිපුර කරන්නේ ඕක තමයි. එතකොට සම්මිංජිතේ පසාරිතේ. සම්මිංජිතේ පසාරේති. සම්මිංජේති පසාරේති. ඒ කියන්නේ ඒ ඕනිරියවක ඉඳගෙන මේ අත පය දිගාරින්නත් පුළුවන්, හකුලවන්නත් පුළුවන්. එහෙමනේ. ඒතකොට දැන් යවන්නත් පුළුවන්, හිටගෙන තියන්නත් පුළුවන්, යට කොටස හකුල ලවුඩ කොටස කෙලින් තියන්නත් පුළුවන්. ඒ වගේම හරහට දිගාරින්නත් පුළුවන්. ඒ වගේම ඒ හැම ඉරියව්වෙම ඉඳගෙන මොකද කරන්න පුළුවන්? අතපය දිගහරින්න පුළුවන්. හකුලන්නත් පුළුවන්. එතකොට ඒසා කායස ඉංජන. මේ තමයි කය ඉරියව් පැවැත්ම. මොක තමයි සරල අදහස. එතකොට මේක ඉගෙන ගන්න කලින් මෙන්න මේක ඉගෙන ගන්න ඕන. මොකද්ද? චිත්ත නානත්ත මා ගම්ම. චිත්ත නානත්ත මා ගම්ම නානත්තං හෝති වායුනා. වායු නානත්ත නෝ නානා හෝති කායස්ස ඉංජනා. ඒ කියන්නේ මොකද්ද? චිත්ත නානත්ත මා ගම්ම. දැන් අපිට සිතෙහි නානත්වය නිසා. නානත්වය කියලා කියන්නේ දැන් මේ ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට මොකද්ද වෙන්නේ? කොන්දරි දෙනවා. එහෙම වෙන. ඊට පස්සේ මොකද අපි කරන්නේ? ඉරියව් වෙනස් කරනවා. ඇයි? ඒ දුකෙන් නිදහස් වෙන. එහෙම නේද? ඒ දුකෙන් නිදහස් වෙන තමයි. ඊට පස්සේ එහෙම ටිකක් වෙලා ඉන්නකොට ඒකත් දුක. ඊට පස්සේ වෙන පැත්තට හැරෙනවා. එහෙමනේ. ඇයි? අර ඒ දුකෙන් නිදහස් වෙන. මේ කය අපි හොලවන්නේ මොකක් සඳහාද? දුකකින් නිදහස් වෙන්න. උදේ හැරුණු වෙලාව ඉඳලා බලන්න මේ කය අරන් ගියේ කෙලින් කරලා තිබුණේ. මේ උඩ කොටස කෙලින් කරලා පල්ලෙ හනවාගෙන හිටියේ හරහට තිබ්බනම් ඒ මොකක් සඳහාද? දුකකින් නිදහස් වෙන්න. මේ කයෙහි සියලු ඉරියව් පවත්තන්නේ දුකකින් නිදහස් වෙන්න. රහතන් වහන්සේට දුකක් නැහැ. ඒ වුණාට කුසකින්න තියෙනවා. ඒ නිසා පිණ්ඩපාතේ වඩිනවා. ඇයි ඒ? ඒක ලෙඩ. ලෙඩ කියන්නේ දුකක් තමයි. වඩගින්න කියන්නේ ලෙඩ. ඒකත් දුකක් තමයි. නමුත් උන්වහන්සේ උපාදාන කරලා නැහැ. පංච ස්කන්ධ දුකක් නෙතියෙන්නේ. දොට උපාදානස්කන්ධ දුක නෙවෙයිනේ. ඒ නිසා උන්වහන්සේ පිණ්ඩපාත යන්නේ ඇයි? ස්කන්ධේ දුකක් ඇවිල්ලා. ඒක සනීප වෙන්නේ මොකෙන්ද? ආහාරය සොයාගත්තොත්. ඒ නිසා මේ සියලු සත්වයෝ මේ ඉරියව් පවත්න්නේ මොකකින් නිදහස් වෙනවද? දුකකින් නිදහස්. එහෙමද? දැන් එහෙම නැති ඉරියව්ව පවත්ලා තියෙනවා. දුකකින් නිදහස් වෙන්න වීම නැතුව වෙන අරමුණකින් වෙන අරමුණු වෙන එකක් වෙන්න පුළුවන්. මොකද මේ දැන් අපි මොනවද ලියන්න ගත්තොත් ඒක අපි නැත. ඒ කියන්නේ මොකක් ගැනද ලියන්නේ? දැන් අපි හිතමු චිත්‍රයක් අඳිනවා කියලා. චිත්‍රයක් අඳිනවා. මොකකටද? එතකොට සතුටට. සතුට කියන්නේ මොකක්ද? දුකක් තියෙන නිසා තමයි සතුටක් වුණා. එහෙමනේ. ආ. එතකොට හැම ඉරියව්ව අපි පවත්න්නේ මේ චිත් සන්තානගත තියෙන දුක. ඒ දුකෙන් නිදහස් වෙන තමයි ඉරියව් පවත්න්නේ. හොඳට බලන්න ඕන මේ උදේට නැගිට වෙලා ඉඳලා අපි හවසට යනකම් කරන වැඩ ටික දිහා බැලුවොත් දුකෙන් නිදහස් වෙන්න කරන වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. හැබැයි ඒක සාංසාරික දුකෙන් නෙවෙයි. එහෙනම් එවලේ ඇති වෙන දුකෙන්. ඒ මොහොතේ ඇති වෙන දුකෙන් නිදහස් වෙන්න කරන වැඩ ටිකක් තමයි තියෙන්නේ. පේනමානේ ඒ පේනමානේ කිව්වේ මේ ආත්ම භාවයේ යමක් වෙනවා නම් තමන්ට හිතෙනවා නම් දැන් අපි හිතමුකෝ අපි දැන් අද වැඩට ගියේ නැත්නම් හෙට ආහාර නැහැ. ඒ නිසා ටික දවසක් ගෙවෙන්න ඉන්න පුළුවන්. හැබැයි හැමදාම ඉන්න බෑ. ඒතොර යන්න වෙනවා. අන්නේ ඒතොර ඒ වගේ මේ ආත්ම භාවයේ පේනන දුකකින් තමන්ට පේනමානේ තියෙන දුකකින් නිදහස් වෙන තමයි හැම ඉරියව්වක්ම පවත්න්නේ සත්‍ය. හොඳයි. එතකොට මුලින් අපි කතා කළේ මොකද්ද? චිත්ත නානත්තමාගම්. සිතෙහි නානත්වයක් ඇති වෙනවා. නානත්වයක් කියලා කියන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට ඇඟ රිදෙනවා. එහෙම ඇඟ රිදෙනකොට මොකද්ද කරන්නේ? ඒ ඉරියව්ව වෙනස් කරන්න හිත පහළ වෙනවා. දැන් මොකද්ද? අර හිත නෙවෙයි, අර ඉස්සෙල්ලා කෙලින් කරගෙන මේ කය තියාගෙන හිටපු හිත නැති වෙලා වෙන හිතක් පහළ වෙන මේක බොහොම දුකක්. වෙනස් කරන්න ඕන කියන හිත බොහෝ වේගයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම මොකද්ද වෙන්නේ? වායුනානත්වයක් පහළ වෙනවා. වායුනානත්වයක් කියලා කිව්වේ වාතයේහි වෙනස් වීමක් පහළ වෙනවා. දැන් අපි හිත කියලා කියන්නේ මමද? මම කියලා කියන්නේ හිතද? නෑ. හිත කියන්නේ මොකක්ද? හිත කියලා කියන්නේ හේතු තියෙනකොට උපදින චිත්ත චෛතසික ධර්ම ටික. හිත කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම ටික. ඒ ටික පහළ වෙන්නේ හේතු පහළ වෙනකොට. ඒ හේතුයෙන් චිත්ත චෛතසික ධර්ම හට ගන්නවා. එතකොට මේ චිත්තචෛතසික ධර්ම හේතු පහළ වෙනකොට පහළ වෙනවා. එතකොට මේ හිත කියන්නේ මමද? නෑ. අපි ඉගෙනගෙන තියෙන්නේ මොකක් කියලාද? මේ මම කියලා කෙනෙක් නෑ. මේ තියෙන්නේ චිත්තචෛතසික ධර්ම ටික. එහෙමනේ ඉගෙනගෙන තියෙන්නේ නේ. එතකොට මෙන්න මේ චිත්තචෛතසික ධර්ම ටික පහළ වෙනකොට ඒකේ තියෙනවානේ වේදනාව නේද? මේක වේදනයි කියලා දැනනකොට තවත් වෙන චිත්තචෛතසික ධර්ම ටිකක් පහළ වෙනවා. ඊට පස්සේදී මොකද වෙන්නේ? ඒ චිත්තචෛතසික ධර්ම ටික පහළ වෙනකොට වාතයේ වෙනස් වීමක් ඇති වෙනවා. වාතය කියන්නේ මොන වාතයද? මේ බාහිර වාතය නෙවෙයි. මේ ශරීරයේ තුල තියෙන වාතයේ වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ වෙනස කොහොමද? චිත්ත නානත්තමාගම්ම. සිතෙහි විවිධත්වයක් නානත්වයක් පැමිණෙනකොට වායු නානත්තං හෝති වායුනෝ. වායු නානත්වයක් ඇති වෙනවා. මේ කියන එක තේරෙනවා නේද? වායු නානත්ත වායුනානත්ත තෝනානා වායුනානත්තයක් ඇති වෙනකොට හෝති කායස ඉංජන කයෙහි ඉරියව් වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් මම කරනවා දැන් මේ වායුනානත්තය ඇති කියලා මොකෙන්ද සිතේ සිත කිව්වේ මොකද්ද මමද චිත්තචෛතසික ධර්ම ටික ඒ චිත්තචෛතසික ධර්ම ටික හටගත්තේ කොහොමද හේතු හටගන්නකොට අර චිත්තචෛතසික ධර්ම ටික හටගත්තා. එතකොට ඒ චිත්තචෛතසික ධර්ම ටික හටගන්නකොට දැන් මම උදාහරණයකට කිව්වේ ඒකයි මේ මේ පවත්තන හැම ඉරියව්වක්ම දුක. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා චිත්ත නානත්වයක් හටගන්න දැන් අපි උදාහරණයකට කිව්වේ ඒකයි කකුල් දෙක නවාගෙන ඉන්නවා. ඉන්නකොට මේක වේදනයි. ඒක වේදනාව නිසා වෙනත් නානත්වයක් හටගන්නවා. මොකේද? ඉස්සෙල්ලාම කකුල දිගාරින්න කලින් හිතනේ මේ හරි වේදනයි. දැන් නහමුතු මොනවද උග පොඩ්ඩක් දිගාරගන්න නේද? එහෙම හිතනවා නේ. එතකොට ඒ ඉස්සෙල්ලාම මොන නානත්වයේ පහළුනේ කොහේද? සිත්තේ. ඒ චිත්ත නානත්වය පහළ වෙනකොට ඊට පස්සේ මොකද්ද පහළ වෙන්නේ? වායු නානත්වය පහළ වෙනවා. එතකොට වායු නානත්වයක් පහළ වෙනකොට මොකද වෙන්නේ? ඉරියව්ව වෙනස් වෙනවා. මේ ඔක්කොම ඉරියව්වල වෙනස් වීම කරන්නේ මොකෙන්ද? සිතෙන්. වායු නානත්වයක් ඇති කරනවා. වායු නානත්වයෙන් ඉරියව් වෙනස් කරනවා. වායු නානත්වය නැත්නම් චිත්ත නානත්වය නැත්නම් වායු නානත්වයක් නැහැ. වායු නානත්වය නැත්නම් ඉන්ද්‍රිය වෙනස් වීමක් නැහැ. එතකොට මෙන්න මේක ඉගෙන දැනගන්න ඕන. හොඳට මතක තියාගන්නත් ඕන. එහෙම වුණොත් තමයි මේ සූත්‍රය තේරෙන්නේ. මොකක්ද දැන් ඉගෙන ගත්තේ? සිත කියන්නේ මමද? නෑ. එහෙනම් කොහොමද ඉගෙන ගත්තේ? චිත්ත චෛතසික ධර්ම ටික. හේතු යොදලා අන්න හේතු ඇති කල්හිම පහළ වෙන චිත්ත චෛතසික ධර්ම ටික. ඒ චිත්ත චෛතසික ධර්ම ටික පහළ වෙනකොට මොකද්ද පහළ වෙන්නේ? වායු නානත්වයක් පහළ වෙනවා. ඒ වායු නානත්වයක් පහළ වෙනකොට මොකද්ද වෙන්නේ? ඉරියව් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම තමයි මේ ශරීරය අපි අරගෙන යන්නේ, කිලින් තියන්නේ, මෙහෙම වාඩි කරලා තියන්නේ. දැන් ආවා මල් පහන් ටික හැදුවා. අරමුණක් ආව මොකද්ද? බුදුන් වඳින්න ඕන. ඊට පස්සේ මොකද වුනේ? අරමුණ ආවා, වායු නානත්වයක් ඇති වුණා, ඊළඟ මෙතනින් වාඩුණා. එහෙම නෙවෙයි. දැන් උදේ නැගිට්ටාම බලන්න, නැගිට්ට ඇහැරුණා. ඇහැරුණාම නැගිටින්න ඕනි කියලා අදහසක් එනවා. චිත්ත නානත්වයක් එනවා. ඒක එනකොට මොකද වෙන්නේ? වායු නානත්වයක් ඇති වෙනවා. ඒ වායු නානත්වයක් ඇති වුණාම මොකද වෙන්නේ? රූපෝ කෙනෙක් වගේ තමයි නේද? يعني චිත්තචෛතසික මේක මම කියලා කෙනෙක් නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම මෙන්න මේකට තමයි කියන්නේ කායානුපස්සනාව කියලා. ඒයි මේ හැම ඉරියව්වක්ම මේ කරන්නේක් නැහැ. කරවීමකුත් නැහැ. අරමුණක් චිත්තචෛතසික ධර්ම ටිකත් හේතුඵලවාදීවම පහළ වෙනවා. ඒකට අනුකූලව වායු නානත්වය පහළ වෙනවා. ඒ වායු නානත්වයට අනුව ඉරියව්ව පවතිනවා. තේරෙනවා? හඳුළු එතන මේ වායු කියලා කියන අදහස අර මේ ධාතු වල කොටසක් තමයි. නෑ නෑ, වායු ඒ 17 මහා භූතයන්ගේම කොටසක්. ඒ කියන්නේ අපි අර ගිය සතියේ ඉගෙන ගත්තා නිවන ගැන ඉගෙන ගන්නකොට පඨවි ආපෝ තේජෝ කියන වායු මේ ස්වභාවයක් නෑ කියන්නේ. ඒ ස්වභාවය නැති එකම ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. අනිත් සියලුම තැන මේ තුන් ලෝක ධාතුවේම ඒ වායු නානත්වය තියෙනවා. හොඳයි. දැන් චරං වා කියලා කියන්නේ එතකොට මේ ගිනියන කෙනෙක් ඉන්නවද? මේ ශරීරයේ ගිනියන කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාව. ක්‍රියාව. ඒ ක්‍රියාව කොහොමද වෙන්නේ? අන්න චිත්ත නානත්වයක් ඇති වෙලා වායු නානත්වයක් ඇති වෙලා ඒ වායු නානත්වයෙන් දැන් ඒ විදිහට දැන් මේ යනකොට දකින්න ඕන මොකද්ද දකින්න ඕන මම යන්නේ අරක ගේන්න කියලා නෙමෙයි දැන් අපි එහෙමනේ මම කිව්වෝ දැන් මේ අන්න ගිහිල්ලා අර හැන්ද අරන් ඉන්න කියලා නිකන් හිතුවත් එහෙම ආ හැන්ද ගේන්න කිව්වා කියලා යනවා හරිනේ ඉතින් හැන්ද තමයි ගේන්න කිව්වේ ඉතින් අරගෙනත් එනවා දැන් එතකොට දකින්න ඕනි මොකද්ද හැන්ද නම් ගේන්න යන්නේ මෙන්න අරමුණක් ආවා මොකද්ද චිත්ත නානත්වයක් ඇති වුණා මොකද්ද චිත්ත නානත්වය හැන්ද ගේන්න ඊළඟට දැන් මොකද්ද උනේ ඒක නිසා වායු නානත්වයක් ඇති වෙනවා ඒ නිසා තමයි මේ ගමනේ යෙදිලා තියෙන්නේ තේර ඒක නැත්තම් මේ ශරීරේ ක්‍රියාත්මක කරවන්න බෑ කොහෙටවත් ගෙනියන්න මොකක්වත් ඉරියව්වක් පවත්තන්න බෑ දැන් මේ අර මේ මොකද්ද මේ දැන් අපිට පටවි ගතිය තද වුණාම පේනවනේ දැන් ආපෝ ගතිය වතුර ටික දැක්කහම පේනවනේ තේජෝ ගතිය ගින්න දැක්කහම පේනවනේ හැබැයි වාතය ඕනතරම් කාමරයකට පිරෙව්වත් අපිට පේන්නේ නැහැ ඒක සිවුම්ම අර ටිකත් සිවුම් හැබැයි ඒ අතර සිවුම්ම කාරණා මොකද්ද වායු එනිසා ඒ සියුම්ම එකෙන් තමයි මේ සිත බැඳිලා පවතින්නේ මේ ශරීරයත් එක්ක. බුදුහාමුදුරුවෝ තුන් පාරක් ඇඳලත් මදිනේ. හොඳයි. එතකොට මේ චරංවා අරගෙන යන්නේ අර විදිහට දකින්න ඕන. ඒතර මොකක්ද මෙතන අපි අයින් කරගන්න ඕන? මම කියන කෙනා අයින් කරගන්න ඕන. තේරුණාද? ඒතර මම කියලා කෙනෙක් නෑ ඇත්තටම. තියෙන්නේ මෙන්න මේ ස්වභාවයක්. මොකද්ද මෙන්න චිත්ත නානත්වයක් පහළ වෙනවා. සිත කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවා චිත්ත චෛතසික ධර්ම කියලා. ඒතකොට මේ චිත්ත චෛතසික ධර්ම ඒ අවස්ථාවට දැන් මෙහෙම ඉන්නකොට කොන්ද වේදනාව දැනෙන හේතුව නිසා තමයි වෙනස් කරන හේතුව ඇති වෙන්නේ. එහෙමනේ. එතකොට ඒ හේතුව චිත්තනානත්වය පහළ වෙන්නේ හේතු නැතුව නෙවෙයි. හේතු ඇතුවමයි. එතකොට ඒ හේතු ඇතුව පහළ වෙනකොට අර වායුනානත්වය පහළ වෙනවා. එතකොට දකින්න ඕනි කායානුපස්සනාව කියලා කියන්නේ ඔන්න ඕකට ওই විදිහට සත්පුද්ගල භාවයෙන් තොරව මේ ඉරියව් පවත්වන ආකාරය දකින්න ඕන. හොඳයි. එතකොට ගෙන යනවා කියනකොට මේ ඇවිදිනකොට දකින්න ඕන මට චිත්තනානත්වය මොකද්ද කියලා දකින්න ඕනේ. මගේ චිත්තනානත්වය මොකද්ද? ඊට පස්සේ දකින්න ඕනේ මේ චිත්තනානත්වයට අනුව මේ වායුනානත්වය පහළ වෙලා තමයි මේ ක්‍රියාව වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ඉඳගෙන හිට ගන්න ඕනා කියලා අදහසක් එනවා. එක පාටම හිට ගන්නට කලින් මේක හිතලා බැලුවොත් හොඳයි. කොහොමද? ඔන්න චිත්තනානත්වයක් පහළ වුණා. හිට ගන්න ඕනා කියලා අදහස එනවත් එක්කම මේකත් එන්න ඕන. මොකද්ද? මෙන්න මට චිත්තනානත්වයක් පහළ වුණා. මේ ඉරියව දුකයි දැන් හිට ගන්න ඕනි කියලා. මෙහෙම පහළ වුණා. ඒකට අනුකූල වායුනානත්වය හටගත්. ඒකට අනුව දැන් මේ ශරීරය පවතින. එතකොට ඉඳ ගන්න කොටත් ඒ විදිහට දකින්න ඕන. දැන් බුද්ධ පූජාව හැදුවනම් අපි බුදුහාමුදුරුවෝ ඉදිරිපස තැන්පත් කරා නම් ඒ වාඩි වෙනකොට ඇවිල්ලා දකින්න ඕන. අන්න මේ චිත්ත නානත්වයක් පහළ වුණා. අවස්ථාවක් යෙදුණා. ඒ හේතු ටික යෙදුණා. ඒකට චිත්ත නානත්වයක් ඒ හේතුවෙන් පහළ වුණා. ගිහිල්ලා වාඩි වෙන්න ඕන. ඒ නිසා ඒ ශරීරයෙන් ගිහිල්ලා වාඩි. ඊළඟට නිදිය ගන්නකොටත් හිතෙනවා දකින්න ඕන. දැන් මේ පහළ වුණා මෙහෙම අදහසක් සිතුවිල්ල ඒක තමයි චිත්ත නානත්වය. ඒකට අනුව මේ ශරීරය දිගහැරීමයි කරන්න කියලා දකිනවා. සම්මිංජේති පසහරේති, අතපය දිගාරින කොටත් මේකෙදි මේ 100ට 100ක් හැම වෙලාවෙම කරන්න බැරි වෙයි. හැබැයි පුළුවන් වෙලාවට අපිට කරන්න පුළුවන්. එහෙමනේ. ආ එතකොට තමයි මේ සතිය කියන කාරණාව හොඳට දියුනේ. හොඳයි, සතිය නැතුව මේක කරන්න බැහැ. ඉතින් වැඩිපුර ඉන්නේ සතියෙන් කියලා ධර්මං කිව්වේ. අපි ගිය සතියෙත් කතා කළේ නේද? අපි ඇහැරිලා ඉන්න නිසා අපි හිතනවා සිහියෙන් ඉන්නේ කියලා. ඒ වුණාට ඇත්තටම අපි සිහියෙන් දින්නේ නෑ. ඒ වගේ මේ පුළුවන් වෙලාවට මේවා සිහි කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඒකට අතපය දිගහරිනකොට හකුල වෙනකොට මේ දකින්න ඕන. මේ මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා, ඒකට අනුව මේ වායුනානත්වයක් ඇති වුණා. ඒකෙන් මේ ශරීරය මේ විදිහට දැන් වෙනස් වෙනවා. එතකොට මේ කයි ඒසා කායස ඉංජන, මේ සියලුම ඉරියව් ශරීරයේ පවත්තන සියලුම ඉරියව් ඒ විදිහට තමයි වෙන්නේ. මොන විදිහට? හොඳයි, ඔන්න ඒ විදිහට දකින්න ඕන. එතකොට ඊළඟට දේශනා කරනවා අට්ටි නහරු සංයුත්තෝ තච්ච මංසාව ලේපනෝ චවියා කායෝ පටිච්චන්නෝ යථා භූතං න දිස්සති. දැන් ඇයි අපිට මේක පේන්නේ නැත්තේ? මේ මේකම සරල අදහස කියන්නම්. අට්ටි නහරු සංයුත්තෝ, අට්ටි ඇටවලින්ද නහරු නහරවලින්ද සංයුත්තෝ එක් වෙලා තච මංසාව ලේපනෝ, සමත් මසුත් එක් කරලා චවියා කායෝ පටිච්චන්නෝ, මේ හැමකින් වසාව නොපෙනෙන ලෙස වහලා තියෙන්නේ. යථා භූතං න දිස්සති, ඒ නිසා යථා භූතය පේන්නේ නැහැ, යථා ස්වභාවය අපිට පේන්නේ නැහැ. ඒකට ඇට තියෙනවා 360 ශරීරේ. එතකොට නහර තියෙනවා 900. ධර්මයේ විස්තර කරන හැටියට. එතකොට මස්පිඩු තියෙනවා 900. එතකොට අට්ටි කියලා කියන්නේ අන්න ඒ වගේ එක එක අර උණ පුරුක් එකට එකතු කළා වගේ මේ එක එක ඇට එකතු කරලා නහරවලින් නහරත් ඇටත් සංයුතෝ එකතු කරලා තච මංසාව ලේපන මස් සම සමින්හා මසින් ආලේප කරලා චවියා කායෝ මේ පිටහම වහලා යථා භූතං නොදිස්සති. ඒකයි අපිට මේ යථා භූතත්වය පේන්නේ නැත්තේ, නියම තත්ත්වය පේන්නේ නැත්තේ. මෙහෙම මේ ශරීරයේ දැන් මේ දැන් ඊළඟට උගන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ශරීරයේ තවදුරටත් උගන්වනවා මම කියලා ගන්න දෙයක් නැහැ කියලා. ඇයි මේ මෙහෙම උගන්වන්නේ? දැන් හිත පළමුවෙන්ම බැඳිලා තියෙන්නේ මේ බාහිර වාතයට නෙවෙයි, බාහිර පටවියට නෙවෙයි, ඒ ගුණවලට නෙවෙයි. එහෙමනම් මේ ආධ්‍යාත්මීය ගුණවලට තමයි පළමුවෙන් බැඳිලා තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ ආධ්‍යාත්මීය තියෙන පටවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ස්වභාවයන්හි තියෙන මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කළොත් එයාට බාහිරව තියෙන පටවි ආපෝ තේජෝ ආයෝ ස්වභාවය අවබෝධ කරන්න පුළුවන්. කෙනෙක් යථාභූත වශයෙන් මේ ආධ්‍යාත්මීය තියෙන මේ ශරීරය කියලා කියන මොනවා හැදිච්ච එකද? අට වියාපෝ තේජෝ වායෝ කියන මේවකින් හැදිලා තියෙන. ඇට හැදුනේ මොන වගේද? අට වියාපෝ. නහර හැදුනේ මොකෙන්ද? ඊට පස්සේ මස් හැදුනේ. සම හැදුනේ. මේ මේ මේ සියල්ලක්ම හැදුනේ එකෙන්. එතකොට මේ හිත දැන් අපි මුලින්ම කිව්වනේ චිත්තචෛතසික ධර්ම වල තමයි හිත කියලා කියන්නේ. එතකොට මේ හිතෙන් යත්නානත්තේ අනුව මොකද්ද වෙන්නේ? වායුනානත්තයක් ඇති වෙනවා. වායුනානත්තේ අනුව තමයි ඉන්ද්‍රිය ධර්ම වෙනස් වෙන්නේ. එතකොට මේ ඉරියව් වෙනස් වෙන්නේ. එතකොට අට්ටි මේ නහර ඔක්කොම ඒ. එතකොට පළමුවෙන්ම මේ හිත බැඳිලා තියෙන මේ ආධ්‍යාත්මීය තියෙන පටවියාපෝ තේජෝ වායු කියන ස්වභාවයන්ට. තේරෙනවා නේද? එතකොට ඒක නිසා මේ අපි මේ බුදුහාමුදුරුවන්ගේ දහමට අනුගත වෙන්න නම් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න නම් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඒ සියලු දෙනාම මේ ආධ්‍යාත්මික මේ ශරීරය තුල මේ තියෙන යථා ස්වභාවය දකින්න ඕන. දැන් මේ ඒක ඒ ස්වභාවය නොදෙක තමා තුළ තියෙන මේ ස්වභාවය නොදෙක තමසිතෙහි Nirodhayak දකින්න බෑ. මම කියන තේරෙනවා නේද? ඔව්. එතකොට මේ ඒ නිසා තවදුරටත් විස්තර කරනවා මේ ඇටවලින් නහරවලින් නහර එකතු කළා. ඒ වගේම සම මස් වලින් ආලේප කරලා ඒ වගේම සිවියෙන් වට කරලා මනාලිස වට කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ යථාභූතං නදිස්සති යථාභූතත්වේ පේන්නේ නැත්තේ. මේ සිවිය අයින් කළොත් මේ ශරීරයට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙම එකක් තමයි මේ තියෙන්නේ. මම මේ ටිකක් ඊට පස්සේ ඊළඟට කියනවා අන්තපුරෝ උදරපුරෝ යකපේලස්ස වත්තිනෝ හදයස්ස පප්පාසස්ස වක්කස්ස පිහකස්සච. එතකොට මොනවද දාලා මේ ඇතුළට දාලා දැන් අපි කිව්වා නහර ඇට ඒ වලින් එකතු කරලා ඒ වගේම සම මස් සිවිය කියන මේ වගේ ආලේප කරලා වහලා තියෙන නිසා තමයි මේක යථාභූතත්වයේ පේන්නේ නැත්තේ. දුර මොනවද ඇතුලේ තියෙන්නේ කියලා බුදුහාමුදුරු විස්තර කරනවා. ටිකක් බලමු. මේ කවුරුවත් ගැන නෙවෙයි කියන්නේ නේ. අපේ ගැන. එතකොට අන්තපූර්ව උදරපූර්ව මේ සිරුර මේ මොහොතේ මේ සිවි මේ ටික අයින් කරලා බැලුවත් මේ සිවි සම අයින් කරලා බැලුවත් මේ මොහොතේ බැලුවත් මොනවද තියෙන්නේ? අන්තපූරෝ ආහාර තියෙනවා. මේ එතකොට පැසුණු ආහාර නොපැසුණු ආහාර මේවා තියෙනවා. එතකොට උදරපූරෝ උදරය තියෙනවා. ඒකේ තියෙනවා ඒ පැසුණු ආහාර නොපෙසුණු ආහාර තියෙනවා. අන්තපූරෝ කියලා කියන්නේ බඩවැල් ආදී තියෙනවා. හොඳයි. එතකොට යකපේලස්ස වත්තිනෝ අක්මාව කියලා එකක් තියෙනවා. එතකොට වත්තිනෝ කියන්නේ මුත්‍රා පෙරෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ හදවත තියෙනවා. පප්පාසස්ස පපුව තියෙනවා. වක්කස්ස වකුගඩු තියෙනවා. පිහකස්ස මේ බඩදිව කියලා තියෙනවා. මෙන්න මේවත් ඇතුළට දාලා තියෙනවා. දැන් මේ අර ඇට නහර සම මාස් සිවිය කියන මේ වගේ වට කරලා තියෙන මොනව ඇතුළට දාලාද තියෙනවා මොනව අන්තපූ අතුණු බහන් තියෙනවා ඒ කියන්නේ බඩවැල් ආදී ඊට පස්සේ උදර පූර උදරය කියන එකක් තියෙනවා ඊට පස්සේ මේවයි තියෙන්නේ රත්තරන් මිනි මිනි නිමුතුනක් නෙවෙයි එතකොට ඊට පස්සේ හදයස් හදවත කියන එකක් තියෙනවා පප්පාස පපුව කියලා වකුගඩු කියලා ඒ වගේම බඩදිව කියලා තියෙනවා මෙන්න මේවත් ඇතුළට මේ ශරීරේ දාලා තියෙනවා දැන් කපල බැලුවත් ওই ටික තියෙනවා ඒ නිසා දැන් අර ඉරියා උපවත්තනකොට දැක ගන්න ඕන මෙන්න මේකේ තියෙන මෙන්න මෙහෙම ටිකක් කියලා දැනගෙන ඉරියව් පාවිච්චි කරන්න ඕන. එතකොට මේවා තියෙන නිසා වෙන දේවලුත් තියෙනවා. මේවා තියෙන නිසා ශරීරයේ තියෙන නිසා වෙන ක්‍රියාදාමයක් තියෙනවා. මොනවද වෙන්නේ කියලා බලමු. සිංහානිකාය කේලස්ස සේදස්ස මේ දස්සච ලෝහිතස්ස ලසිකාය පිත්තස්සච වාසායච මොකක්ද කියන්නේ සිංහානිකාය මේ මේ මොනොත් මෙන්න මේ තී මේව තියෙන නිසා මේව ඇති තියෙනවා මොනවද සිංහානිකාය උදේට නැගිට්ටාම බලන්න පුළුවන් ඒ සිංහානිකා මේ කුණු කෙල කියලා කියනවනේ නේ නැහැ ඒක තියෙන්නේ මේවා තියෙන නිසා මේ ශරීරය කියලා කියන්නේ මේ ඇලුම් කරලා මේ මම කියලා මේ පරිහරණය කරලා බොහෝ කර්ම රැස් කරලා තවත් වෙන ගිහිල්ලා තවත් ඒ වගේම ශරීරයක් තමයි ලැබෙන්නේ ඒකයි මේ ජීවිතේ මේ මනුස්ස ජීවිතේ මේහි තියෙන යථා ස්වභාවය දැකලා මේ අවබෝධ කරගත්තොත් මේ සංසාර ගමන තුල තව ශරීරයන් නොලබන්න තරම කෙසේ වෙතත් අඩුම තරමින් ආත්ම ගාන හරි අඩු වෙනවා මේව දැනගත්තා. ඇයි? මේ ශරීරයට සත්‍යයේ පුදුම උපාදානයක් තියෙනවා. දැන් තිරිසන් සත්‍යෙකුට මේ ටික කොහොමද දැනගන්න? දැන් ඌ හැමදාම හිතන් ඉන්නුගේ ශරීරය උගේ කියලා. ඉපදෙන්නෙත් එහෙමයි මැරෙන්නෙත් එහෙමයි. මිනිස්සෙට විතරයි පුළුවන්. සැප වැඩි වුණත් තේරෙන්නේ නැහැ මේ ශරීරය මගේ නෙවෙයි කියලා. දෙවියොත් වයසට යනවා. දැසේ ඒ දෙවියන්ට තේරෙන්නේ නැහැ මම මේ ශරීරයේ තියෙන විපරිණාමයේ තේරෙන්නේ නැහැ. සැප වැඩි. ඒ නිසා බොහොම අල්ප වූ පිරිසකට තමයි මේ තුන් ලෝක ධාතුවේම මේ ශරීරයේ තියෙන මේ ස්වභාවය යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේවා මේ දැන කියා ගැනීම නම් වටිනවා. ඒ නිසා සිංහානිකාය කේලස අරව තියෙන නිසා මේවා තියෙනවා මොනවද මම මුලින් සඳහන් කළ දෑත්. ඒ වගේම කේලස කෙලද සේදස්ස දහදියද මේදස්ස මේදයද ලෝහිතස්ස ලේද ලසිකාය සඳ මිදුලු ඇට මිදුලු ආදී පිත්තස්සච පිත ආදී තියෙනවා මේක තියෙන්නේ මොනව තියෙන නිසාද අර අවයව ටික තියෙන නිසා අවයව තියෙන්නේ මොකක් තියෙන නිසාද ශාරීරියේ තියෙන නිසා ශාරීරියේ තියෙන කුමක් නිසාද සිත මමය මගේ ආත්මය කියලා අල්ලගත්ත නිසා කවුරු හරි කෙනෙක් එකකින් මිදුණා නම් එයාට මේ ශාරීරිය ලැබුවත් ලබන්න වෙන්නේ ආත්ම හතයි. මේ මෙන්න මේ වගේ ස්වභාවයක් මේ ශරීරය තුල තියෙනවා. ඊළඟට අතස්ස නවහි සෝතේහි අසුචි සවති සබ්බද. අතස්ස නවහි සෝතේහි අසුචි සවති සබ්බද. අක්කිම්මා අක්කි ගුතකෝ කන්නම්හා කන්න ගුතකෝ. එතකොට තව මේ අර මේ දැන් මේ ශරීරය තියෙනවා. දැන් හිතින් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ශරීරයක් තියෙනවා. ඒ ශරීරය තියෙන නිසා අර දැන් ඉස්සෙල්ලා කියපු කාරණා ටික තියෙනවා. ඒ වගේම මේ වගේ විපාකත් තියෙනවා. ස්වභාවයෙන්ම ඇති වෙන විපාක මොනවද? නව අතස්ස නවෙහි සෝතේහි අසුචි සවති සබ්බදා. යන වෙලාවෙත්, ඉඳගෙන ඉන්න වෙලාවෙත්, නිදියන වෙලාවෙත් මේ ශරීරයෙන් හැම වෙලාවකම අපද්‍රව්‍ය අපද්‍රව්‍ය බැහැර වෙනවා. මොනවද කියලත් කියලා තියෙනවා. කොහොමද? අක්කිම්හා අක්කි ගුතකෝ. මොනවද? ඇසින් මිනිමුතු වෙන්නේ නැහැනේ නේද? ඇහින් එන දේවල් වලට කියනවා අක්කි ගුතකෝ. ගුතක කියලා කියන්නේ කිලිටි අපද්‍රව්‍ය අපවිත්‍ර. දැන් කානම්මා කන්න ගුතකෝ, කණින් එනවා. මේක නිදියන් හිටියත් එහෙම, ඇහැරිල්ල හිටියත් එහෙම, ඒක වෙනසක් නැහැ. එතකොට දැන් දැනගන්න ඕනි මේව දැනගෙන දැන් මේක කොහොමත් පරිහරණය කරන එක නේ නේ. දැන් ඕනේ නැහැ කියලා මොකද ඇතැල්ලා යන්න තවන්නාගේපා කියලා නේ. එහෙම බෑනේ. එතකොට මේ පරිහරණය කරන්න වෙනවා. නමුත් ඒ පරිහරණය කරනවා දැනගෙන. එතකොට දැනගෙන පරිහරණය කරනකොට මේ දැනගෙන පරිහරණය කරනකොට අර ලෝභ දේශ මෝහ කියන සිත් දුර වෙලා යනවා. ඒ මූලයන් ටික ටික දිය වෙලා ඉදිරිලා යනවා. ඒක නිසා මේ යථා ස්වභාවය දැනගෙන මේ ශරීරය පරිහරණය කිරීම වටින්නේ. හොඳයි. ඊළඟට මේ ශරීරය නැත්තම් තමයි වටින්නේ නේද? ඉනිසා සිංහානි කාච නාසාතෝ මුකේන චමතේ කදා පිත්තං සෙම්හංච වමති කායම්මා සේදජ්ජලිකා. එතකොට සිංහානිකා සිංහානිකාච නාසාතෝ නහසෙන් ඉතින් හැම වෙලාවෙ ඉඳියගෙන හිටියත් යන වෙලාවෙත් ඉන්න වෙලාවෙත් හිටගෙන ඉන්න වෙලාවෙත් නිදින වෙලාවෙත් මේ හැම ඉරියව්වකම මේව පවතිනවා. එතකොට මොනවද නහසෙන්? ඉතින් මේ රත්තරන් වැක්කිරෙන්නේ නැහනේ නේ. ඉතින් නහසෙන් එනවා සිංහානිකා. මුකේ ඒ වගේම මුකේන පිත්තං සෙම්හංච චමතේ. පිත සෙම කියන ද කේන් යනවා. එතකොට කායම්මා සේදජ්ජලිකා. කයින් මොනවද? දහඩිය. බැලුවහම මේක ප්‍රිය කරන්න දෙයක්, මගේ කියලා ගන්න දෙයක් ඇත්තෙම නැහැ. මගේ තම ශරීරය පිළිබඳවයි මේ දේශනා කරන්නේ. එතකොට මේ ටික අහනකොට නම් තියෙන මාන්නේ නේද? නන්දාවට නැති වෙන්නම ඇති. මේකනේ මාර්ගඵල ලැබුවේ නේද? ඔව්. එතකොට දැන් ඇත්තටම අපිටත් ඒ විදිහට ඇස් දෙකට පේන්නම නැති වෙච්ච කෙනෙක් ක්‍රමක්‍රමයෙන් දිරා යනව දැක්කොත් මේ ස්වභාවයන් අවබෝධ කරගන්න තවත් පහසු වෙන්න පුළුවන්. එතකොට අතස්ස සුසිරං සීසං මත්ත ලුංගස්ස පූරිතං සුබතෝ තං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්කතෝ. මොනවා හරි වටිනවා. එතකොට දැන් අපි කියන්නේ මම නම් කිසිම කෙනෙකුට ඔළුව නවන්නේ නැහැ කියන. එහෙම කියනවානේ. ඔය කට්ටිය කියන්නේ නැතුව ඇති. නමුත් සමාජය එහෙම කියනවානේ. මම බාබර්ට ඇරෙන්න ඔළුව නවන්නේ නැහැ කියන. නේද? එතකොට බලන්න මේ වටින කියන ඔළුවේ ඔළුවනේ වටිනවා කියන්නේ නේ මොනවද තියෙන්නේ කියලා. අතස්ස සුසිරං සීසං හිල් ගොඩක් තියෙනවා. මොකේද? මේ ශරීරයේ සිදුරු සහිත හිස් මුලින් මුලින් පිරුණේ වේ. මේ සර හිසේ තියෙන සිදුරු. ඒතර අතස්ස සුසිරන් සීසං මත්ත ලුංගස පූරිතං. ඒවල මොනවද තියෙන්නේ? මිදුළු රසක්. මත්ත ලුංගස් ඒ කියන්නේ මේ මිදුළු කියලා කියන්නේ ද්‍රව සහිත ස්වභාවයට පත් වෙන බොහෝ දෑ තියෙනවා. එතකොට සුභතෝ නං මඤ්ඤති බාලෝ. මොකද්ද මේ ධර්මය නොදන්න බාලය මොකද්ද කියන්නේ? මේක බොහොම හොඳ ඔළුවක් තමයි කියලා කියනවා නේ. ඒකම කියන්නේ ඇයි? අවිජ්ජාය පුරක්කතෝ. මොකක් පූර්ව කරගෙනද කියන්නේ? අවිද්‍යාව පූර්ව කරගෙන තමයි මේ මේ ඔළුව හොඳයි කියලා කියනවා නම් කියන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව පෙරටු කරගෙන තමයි මේක සුභ වශයෙන් ගන්නෙ. මේක හොඳ යහපත් වශයෙන් ගන්නෙ මේ අවිද්‍යාව මුල් කරගෙන. ඒක නිසා කොණ්ඩෙ ගහක් ඉදුණත් ටිකක් වේදනාව දැනෙනවා. දැන් නැතු ඇති. නමුත් තරුණ කාලේ කෙස් ගහක් එහෙම ඉදුණොත් එහෙම ටිකක් ඒක දැනෙනවා හිතට. ඇයි? ඇයි මේක මගේනේ. නේද? ඔළුව මගේ. ඒ නිසා කෙස් ගහක් සුදුවට දැක්කොත් එහෙම හිතට ටිකක් වේදනාවක්. වයසට ගිහිල්ලා අකාලයට වයසට ගිහිල්ලා කාලයටත් මෙහයින් මම වයසට ගිහිල්ලා එහෙම කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇයි? අවිජ්ජාය පුරක්කතෝ. අවිද්‍යාවෙන් තමයි මේ ශරීරය අල්ලගෙන ඉන්නේ. අවිද්‍යාව තෘෂ්ණා කියන දෙකෙන් තමයි මේ ශරීරය අල්ලගෙන ඉන්නේ. අන්න ඒ නිසා තමයි එහෙම හැමෝටම පේන්නේ නැහැ. කාටද එනම් පේන්නේ? කාටද පේන්නේ? හැමෝටම මෙහෙම මේ ඔළුව හොඳයි කියලා පේන්නේ නැහැ. කාටද එනම් පේන්නේ ඔළුව හොඳයි කියලා? ඔළුව හොඳයි කියලා පේන්නේ බාලයන්ට. කාටද? සුභතෝ නං මඤ්ඤති බාලෝ. එහෙම මඤ්ඤනා කරන්නේ, එහෙම අදහස් කරන්නේ කවුද? බාලය. බාලය කියන්නේ ධර්මය යථා ස්වභාවය නොදන්නා කෙනාට. එතකොට එයාට තමයි මේක මේ විදිහට හොඳයි කියලා තේරෙන්නේ. තේරුණා. දැන් අපි එළියට ගිහින් එනකොට මොනවා හරි අපවිත්‍ර දෙයක් පයට පෑගුණොත් අපි මොකද කරන්නේ? සෝදලා පිරිසුදු කරනවා. නමුත් මේ ශරීරය අපි දන්නවා දැන් මොකක් කියලා. මේක මිනිමිතු රත්තරන් නෙවෙයි කියලා. ඒ වුණාට ඒක මේ එහෙම සෝදලා පිරිසුදු කරලා අපිට පැත්තකට වෙලා ඉන්න බෑ. ඇයි? මේක ලැබුණේ කර්මයක් නිසා වෙන්න. ඒක දැන් මොකද වෙන්නේ? ඒක විපාකය භුක්ති විඳින්න වෙනවා. ඒ නිසා තව කර්ම සිදු වෙනවට මේවා දැනගෙන ශරීරය පාවිච්චි කිරීම සිහිය නුවණ වැඩෙනවා. සිහිය නුවණ සිහිය වැඩෙනකොට මේ හිතට එකම පිළිසරණ සිහිය. ඒ සිහිය වැඩෙනකොට ඒ ස්වභාවය විසින් මේ ඒ නිවනට නිවන් අවබෝධයට අරගෙන යනවා. ඒ නිසා මේ ස්වභාවයන් අවබෝධ කර ගැනීම වටිනවා. යදාචසෝ මතෝ සේති උද්දුමාතෝ විනීලකෝ අපවිද්දෝ සුසානස්මින් අනපෙක්කෝ හෝති ඥාතයෝ. එන්න මේක බොහොම වටින එකක්. මොනද? යදාචසෝ මතෝ සේති. දැන් යම් වෙලාවක මේ ශරීරයෙන් ආයුෂ ඉවත් වෙලා ඌෂ්ණේ ඉවත් වෙලා තව විඥාන ඉවත් වුණොත් මොකක්ද වෙන්නේ? තෝර මතෝ සේති මරණයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? උද්දුමාතෝ විනීලකෝ. මොකක්ද වෙන්නේ? උද්දුමාතෝ පැහැය වෙනස් වෙනවා. විනීලකෝ වැඩකට නැති ලී කෑල්ලක් වගේ. මේක ප්‍රයෝජනය කරගන්න බෑ. දැන් මුවෙක් එහෙම මැරුණොත් එහෙමනම් ලුණු වැඹුල් දාලා කල් තියාගන්න පුළුවන්, වේලලා කල් තියාගන්න පුළුවන්. අඩුම තරමේ මාළුවෙක් මැරුණත් ඔය ටික කරන්න පුළුවන්. නේද? දැන් එහෙමවත් වටිනාකම මේකට නැහැ. එතකොට විනීලකෝ එතකොට මේක පාට වෙනස් වෙලා මේ වැඩකට නැති ස්වභාවයටම පත් වෙනවා. එතකොට මොකද කරන්නේ? අපවිද්දෝ සුසානස්මි. මොකද්ද කරන්නේ? අනේ මේ මගේ ඥාතිවරය, මගේ පුතා, මගේ දරුවා, මගේ අම්මා කියලා තියාගෙන ඉඳීද කියලා? තියාගෙන ඉඳි. නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? ගිනිහින් දානවා. කොහෙද? සුසානයට. එහෙම නේද? එතකොට අනපේක්ෂෝ හෝති ඥාතයෝ. ඥාතීන්ට තියනවා දැන් අපේක්ෂාවක්. අපේක්ෂාවක් නෑ. ඇයි ඒ නැත්තේ? දන්නෝ මේක කුණු වෙලා ගඳ ගන්න දුක ගහමන එකක් බවට පත් වෙනවා. ඊට කලින් සුසානේට ගිහින් දාන්න ඕනි කියලා ගිහින් දා. අද නම් ඉතින් මේ කොහෙට හරි ගිහිල්ලා මේ පුච්චලා දානවා. ඒක ඉතින් සිස්ටර් සම්පන්න. හොඳයි. නමුත් මේ නැත්තම් මොකද කරන්නේ? ගිහින් දාන විසිට කරනවා. ඇයි ඒ? දන්නෝ ඇයි පුච්චන්නේ? දන්නෝ මේක තියාගත්තොත් එහෙම බලාති ඉන්න හම් වෙන්නේ නැහැ. මගේ දරුවා කියලා ගිහින් ඉන්න පුළුවන්ද සතියකින් විතර? එතකොට අපේක්ෂා රහිතත්වයටපත් වෙනවා. අපේක්ෂාවක් නැති ස්වභාවයටපත් වෙනවා. මොකක් වුණාමද මේ ශරීරයේ ආයුෂයේ ඌෂ්ණයේ විඥානීය කියන මේ තුන අයින් වුණොත් මේ ශරීරයට මොකද වෙන්නේ? කඩම් වැටෙනවා. එහෙම කඩම් වැටුනොත් මේ මගේ පුතාය, මේ මගේ දියණිය, මේ මගේ අම්මේ තාත්තේ සහෝදරේ සහෝදරිය, මේ ගුරුවරයාය, ශිෂ්‍යයාය, ඒ මොකක්වත් නැහැ. උද්දුමාතෝ මේ අනේ මේ මෙයානම් හරි හොඳයි, යාගිනම් ශාරීරිය මේ එහෙම වෙන්නේ නැහැ කියලා එක. එහෙම නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා ස්වභාවය එහෙම එක නැහැ. ස්වභාව ධර්ම හැමෝටම පොදුයි. ඒක ස්වභාවය වෙනස් වෙන මේක වැඩකට නැති ස්වභාවයකට වර්ණ විපර්යාසයකටපත් වෙනවා. එහෙම වෙලා සුසානීට ගිහින් දානවා. අනපෙක්කෝ හෝති ඥාතියෝ. ඥාතියන් තවත් අපේක්ෂාවක් නැහැ. මේ ටික බොහොම සිහියෙන් අහ ගැනීම වටිනවා. කාදන්තිනං සුවන්නාච සිගාලාච වකා කිමි කාකා ගිජ්ජාච කාදන්ති යේ චංචේ සම්තිපානිනෝ. එතකොට මොකද කරන්නේ? අද නම් මේ විදිහින් දැක ගන්න නැහැ. එතකොට කාදන්තිනං සුවන්නාච මේ සුනෝ කිව්ව ඇවිදින්න කනවා. ඔව්. එතකොට සිගාලාච මේ හිවල්ලු කනවා. එතකොට දැන් ඇත්තටම අපි මේ මැරුණාම මෙහෙම මේ ශාරීරිය සුමුදහමනවා නම් කට්ටිය ගෙනල්ලා වත්තේ කෙලවරට තියාගන්නේ නැද්ද? තියාගන්නවා. පුච්චන්නේ හරි මේව කරන්නේ හරි මේ මේ තියෙන ස්වභාවය නිසා අඩුම තරමේ දැන් එහෙම ඕනේ නැහැ. පුච්චලා අලු ටිකක්වත් ගෙදර ගේනවා. නේ බයයි තර කැල්ල පිච්චුවාම අත්තේ පල්ලේ හරි විසික් කරනවා. එහෙම එහෙම කරනවා. නමුත් මේක එහෙම ගන්න ඒත් නෑ. එතකොට සුවන්නාච සිගාලාච මේ සුනකියෝ හිවල්ලු කාකා ගිජ්ජාච කාදන්ති එයගේ කපුටු ගිජුලීනියෝ ආදී වූ නොයෙකුත් සත්තු මේ ශරීරය කාල විනාශ කරනවා. එතකොට සුත්තාන බුද්ධ වචන බික්කු පඤ්ඤාන වෝ ඉද. එතකොට සුත්තාන බුද්ධ වචන බුද්ධ වචනේ අහගත්තු කෙනා බුද්ධ වචනේ ඇහුවා කියන්නේ මොකද්ද? මේ යථා ස්වභාවය ශ්‍රවණය කළා කියන. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? ජීවිතයේ තියෙන යථා ස්වභාවය. මේ පොත්වල සඳහන් වෙන්නේ මොකද්ද? ඒ යථා ස්වභාවය තමයි මේ පොතපතේ ලියලා ආරක්ෂා කරගෙන ඇවිදින් තියෙන්නේ. එතකොට සුත්තාන බුද්ධ වචන මෙන්න මේ බුද්ධ වචනේ අහලා පඤ්ඤානවා ඉද මේ ශාසනයේ ප්‍රඥාව ඇත්තෙක් බවට පත් වෙනවා. දැන් මේ ටික S2කට පේනවා. පේන්නේ කොහෙටද පේන්නේ? ප්‍රඥාවට පේන්නේ. නුවණට ප්‍රඥාවට තමයි මේක පේන්නේ. මොකද්ද මේ මුලින් කිව්ව ස්වභාවයන් ටික පේන්නේ ප්‍රඥාවට. එතකොට සෝකෝ නම් පරිජානන්ති ජානාති යථා භූතං හි පස්සසි පස්සති. එතකොට එතකොට මේ බුද්ධ වචනය අහලා පඤ්ඤවා ඉද මේ ශාසනෙහි ඉන්න ප්‍රඥාවන්ත උදවිය. එතකොට සෝකෝ නම් පරිජානන්ති, මේ ධර්මයෝ පරිජානන්ති, මනාලෙස දැනගන්නවා. එතකොට මනාලෙස දැනගන්නවා යථා භූතං හිපස්සති. අන්න එහෙම එහෙම දැක දැන මනාලෙස දැනගන්නකොට යථා භූතං හිපස්සති අර ප්‍රඥා ඇසි මොකද වෙන්නේ? යථා භූතය පේනවා, මේකේ තියෙන යථා ස්වභාවය තේරෙනවා. දැන් මේ ශරීරය හොඳයි සුඛයි, මේක මගේ මගේ, මේක මම තමයි, මේ දකින්නෙත් මම, මේ යන්නෙත් මම, මේ ඉඳගන්නෙත් මම, මේ සැතපෙන්නෙත් මම කියලා මේක අල්ලගෙන හිටියොත් එයාට තේරෙනවද මේ ටික? ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? එයාගේ අවිද්‍යාව පෙරටුව තියෙන නිසා එයාට මේක තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ මේක මගේමයි, මේක හොඳයි, ඔය කවුරු මොනවා කිව්වත් මේක තමයි සැප කියලා තමයි එයාට හිතෙන්නේ. එතකොට නමුත් සුත්වාන බුද්ධ වචන, කවුරු හරි කෙනෙක් බුද්ධ වචනේ ශ්‍රවණය කළා නම් බුද්ධ වචනේ කිව්වේ මොකක්ද? යථාර්ථය උගන්වන ධර්ම. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා මේ බුද්ධ වචනේ දේශනා කළා. ඒ කිව්වේ මොකද්ද? ජීවිතයේ තියෙන යථා ස්වභාවය. එතකොට කවුරු හරි කෙනෙක් යථා ස්වභාවය දැනගත්ත නම් මේ ශාසනයේහි පරිජානිත යථා භූතං හි පස්සති, ඒ පඥා ඇසින් මොකද්ද වෙන්නේ? යථා භූතං පස්සහි පස්සති, ඒ යථා භූත ඥානේ මේ කාරණා ටික දකිනවා. එතකොට මේක මේ මසසට ගෝචර වෙන එක නෙමෙයි. එහෙනම් කොහෙටද ගෝචර? ප්‍රඥා ඇසට තමයි ගෝචර. හොඳයි. යතා ඉදං තතා ඒතං, යතා ඒතං තතා ඉදං, අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජයේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර අමු සුහුණට ගිහින් දැම්මහම අපේක්ෂාවක් නැති වෙනවනේ. ඊට පස්සේ එහෙම අපේක්ෂාවක් නැති වෙලා ක්‍රමක්‍රමයෙන් නරක් වෙන ස්වභාවයට ගිහිල්ලා ඒ හිවල්ලු සුණුකියෝ ආදී කන ශරීරයම තමයි මේ දැන් මගේ කියලා මේ අරගෙන යන්නේ, හිටගෙන තියන්නේ, වාඩි කරලා තියන්නේ, සතපවල තියන්නේ ඒ ශරීරයමයි. යතා ඉදං තතා ඒතං, ඒකම තමයි මේ. වෙන ශරීරයක්ද එහෙම වෙන්නේ? වෙන ශරීරයක් නෙවෙයි. එහෙනම් මොන ශරීරයද? මේ ශරීරයම තමයි. යතතා ඒතං යතා ඉදං තතා ඒතං, යතා ඒතං තතා ඉදං, මේ ඒකමයි. තේරෙනවනේ. හොඳයි. අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජයේ. එතකොට මෙන්න මේ විදිහට දකින්නවනම් කවුරු හෝ කෙනෙක් අජ්ජත්තංච බහිද්ධාච, ආධ්‍යාත්මික, ආධ්‍යාත්මික කියලා කිව්වේ මේ තමන් කියලා මේ අල්ලගෙන ඉන්න පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ ශරීරය තියෙනවනේ, ඒක තමයි අජ්ජත්ත කියලා කියන්නේ. එතකොට බහිද්ධාච කියලා කියන්නේ බාහිර, මේ පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච දේවල් තියෙනවානේ. සතාසි උපාව, ගහකොළ, අම්මා තාත්තා, මේ සියල්ල. එතකොට ඒවත් මොනවද? ඒවම තමයි. ඒවත් පාලනය වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ට මේ පුද්ගලයෙක් ඇවිල්ලා දෙයියෝ ඇවිල්ලා ඇඟ අරගෙන යනවා නෙවෙයි. එහෙනම් කොහොමද? ඒගොල්ලන්ටත් අර විදිහටම මොනවද පහළ වෙන්නේ? චිත්තචෛසික ධර්ම පහළ වෙනවා. ඒක පහළ වෙනකොට වායනා වාත්තේ නානත්වයක් ඇති වෙනවා. ඒතකොට තමයි ක්‍රියා කරන්නේ, ඉරියව් පවත්තන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට කවුරු හරි දකිනවනම් යතා ඒ ඉදං තතා ඒතං, ඒක යම් පරිදිද, ඒක කිව්වේ අර අමුසොහුනට ගිහින් දැම්මහම සිදුවෙන ක්‍රියාවලිය යම් පරිදි, ඒ ශරීරයම තමයි මේ තියෙන්නේ, මේ ශරීරයම තමයි ඒ තියෙන්නේ. එහෙම දකිනවනම් චන්ද රාජ කායේ චන්දම් විරාජේ, කය කෙරෙහි තියෙන කැමැත්ත චන්දය දුරු වෙලා යනවා. අජ්ජත්තංච බහිද්දාච, ආධ්‍යාත්මීය වශයෙන් බාහිර වශයෙන් පවතින මේ කැමැත්ත මොන කෙරෙහි තියෙන කැමැත්තද? කය කෙරෙහි තියෙන කැමැත්ත. එතකොට අවසාන කිහිපය තියෙන්නේ චන්ද රාග විරත්තෝ සෝ බික්ඛු පඤ්ඤවා ඉද අජ්ජගා අමතං සම්තින් නිබ්බාන පදමච්චුතං. එතකොට කවුරු හරි කෙනෙක් රහත් මග නුවණින්, ඒ කියන්නේ අරිහත් ඔය නැමැති නුවණින් යම් මේ සස්නෙහි රහත් මග නුවණින් යුත් ඒ මහන චන්දරාගයෙන් වෙන් වූයේ අමෘත නම් සාසනි සාන්තිය වූ චුත්ති රහිත වූ නිර්වාණයට පැමිණියේ. කවුරු හරි කෙනෙක් චන්දරාගං විරත්තෝ සෝභික්කූ පඤ්ඤවායිද, ප්‍රඥාව පාවිච්චි කරලා චන්දරාගය දුරු කළොත්. මොන චන්දරාගයද? කය කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න ඕන. ඊට පස්සේ මේ චන්දරාගය තියෙන කොහෙද? චන්දරාගය හටගන්නේ කොහෙද? සිතේ. දැන් ඒයි අපි දැන් දන්නවනේ, හිත කියන්නේ චිත්තචෛතසික ධර්ම ටිකක් මිසක මම කියලා කෙනෙක් නෙමෙයි, මගේ එහෙම ස්වභාවයක් නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් රහත් මග නුවණින්, ඒ කියන්නේ අරිහත්යෙන් මේක දැක්කොත් අරිහත් මාර්ගඥානයෙන් මේ චන්දරාගය දැන් නසාලුවොත් කොහෙද? අර කය කෙරෙහි තියෙන මේ මාර් මුලින් කිව්වේ දැන් මේ චිත්තචෛතසික ධර්ම ටිකක් තියෙන්නේ. ඒ ධර්ම ටිකෙන් තමයි මේ ආධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශරීරය අල්ලගෙන ඉන්නේ. එතකොට ඒක අයින් කරෝ අරිහත් මාර්ග ඥානේ. එයාට එතකොට නැති වෙලා යනවා මොකක්ද? චුති සිතක් නැති වෙලා යනවා. මච්චුත චුති සිතක් නැති වෙනවා. චුති සිතක් නැති වෙනවා කියලා කියන්නේ මොකක්ද? උප්පත්තිය නෑ. දැන් අපිට වෙන්නේ මොකක්ද? චුති සිතක් පහළ වෙනවා. සාමාන්‍ය හුදුන් කෙනෙකුට මේ හැම කෙනෙකුටම අරිහත්ය රසක් නොකළ අයට චුති සිතක් පහළ වෙනවා. ඒ චුති සිතක් පහළ වෙන නිසා නැවත උපතක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් මෙන්න මේ ශරීරයේ ස්වභාවය නුවණින් මෙනෙහි කළොත්, නුවණින් අවබෝධ කළොත්, ප්‍රත්‍යක්ෂ කළොත් අන්නේ පුද්ගලයාට චන්දරාග විරත්තු චන්දරාගය නැති වෙලා යනවා. එතකොට දිපාදකෝ යං අසුචි දුගන්ධෝ පරිහිරති නානා කුණප පරිපූරෝ විස්සවන්නෝ තතෝ තතෝ. එතකොට දිපාදකෝ, පාද දෙකක් තියෙන යං අසුචින් දුග්ගන්ධෝ පරිහිරති, මේ නොයෙකුත් කිලිටි දෑවලින් ගැවසීගත් දුග්ගන්ධෝ දුර්ගන්ධ වූ නානා කුණප පරිපූරෝ, නොයෙක් නොයෙක් කුණප වලින් පරිපූර්ණ වූ මේ ශරීරය අපි මොකද කරන්නේ? පරිහරණය සඳහා විස්සවන්නෝ තතෝ තතෝ, ඒ තැන්හි සුවඳ ගල්වනවා. මොකටද? මොකටද මේ දුර්ගන්ධ කුණප කොටස්? මේක එහෙම එකක් නෙවෙයි කියලා ලෝකයට පෙන්වන්න අපි මොකද කරන්නේ? ඒ තැන්වල සුවඳ ගල්වනවා. එතකොට ඒතා දිසේන කායේන යෝමඤ්ඤේ උන්න මේත චේ පරංච අවජානීය කිම්මඤ්ඤත්‍ර අදස්සනාති. ඇයි මෙහෙම කරන්නේ කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. ඒතා දිසේන කායේන, මේ ස්වභාවයට පත් වෙන කය යෝමඤ්ඤේ උන්න මේතචේ, ඒ කියන්නේ මේ තෘෂ්ණා දුෂ්ටි මාන වශයෙන් අරගෙන. තෘෂ්ණා කියලා කියන්නේ මේ හිතින් මේ දැන් මේ ශරීරය අපි හිතනේ ප්‍රධාන නේද? එතකොට හිතින් තෘෂ්ණාව හට ගන්නවා. ඒ තෘෂ්ණාවත් ඒ වගේම දිට්ටි. ඒ දිට්ටි කියලා කියන්නේ අවිද්‍යාව, නොදන්නාකම. ඒ වගේම මාන, මම කියන අදහස. ඒ තුනම නිසා මොකද්ද? ඒ තුනම නිසා තමයි මේ විදිහට මේ විදිහට විපරිණාමයට පත් වෙන, මේ විදිහට වෙනස් වෙන, මේ විදිහට අප්‍රසන්න වූ ශරීරයක් මේ විදිහට පරිහරණය කරන්නේ අන්න ඒ කාරණා නිසා. මොන කාරණාද? තෘෂ්ණා, දිට්ටි, මාන කියන මේ කාරණා නිසා. ඒ නිසා පරංවා අවජානෙය කිම්මඤ්ඤත්‍ර අදස්සනාති. එතකොට තව කෙනෙකුට අවමන් කරනවා නම්, ඒ කියන්නේ මේ තව කෙනෙක් පහත් කරලා දක්වනවා නම්, තව කෙනෙකුට අවමන් කරනවා නම්, ඒ අවමන් කරන්නේ පරංවා අවජානෙය කිම්මඤ්ඤත්‍ර අදස්සනාති. එහෙම කරන්නේ මේ බුද්ධ වචනය නොදකින නිසා. එහෙම දකිනවා නම් තව කෙනෙකුට අවමන් කරන්නේ නැහැ. ඇයි? එයාට තියෙන්නේ මේ ස්වභාවයම එකක්. තේරුණා? එතකොට ඒ නිසා මේ ස්වභාවයෙන්ම යුක්ත එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අවමන් කරන්නේ නැහැ. ඒ කෙරෙහි කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව දක්වමින් කටයුතු කරනවා. හොඳයි. එතකොට මේ කියපු කාරණා ටික තේරුණාද? එතකොට දැන් අපි මේක ඉගෙන ගත්තු එක තමයි මොකද්ද? මොනවද ඉගෙන ගත්තේ? දැන් තේරුම් කාරණා කියන්න බලන්න. මොනවද තේරුම්? ශරීරය කියන්නේ දුකක් නේ. හරයක් නැහැ. ශරීරය කියන්නේ දුකක්. කටිට තමන්ට අයිති නැහැ. තමන් එතකොට දැන් දකින්න ඕන, දැන් අපි හිතනවා දැන් බණ කියන්න වාඩුණානේ, ඒ වාඩි වෙලා යන මම තමයි බණ කියලා නැගිටලා යන්නත් කියලා. දැන් එහෙම නැහැ. ඒ වෙලාවේ තිබුණු ආහාර දැන් දිරවල වෙනස් ස්වභාවයකට පත් වෙනවා. එතකොට ඒ වෙලාවේ තිබුණු ශරීරය දැන් වෙනස් ක්‍රමයෙන් වයසට ගිහිල්ලා. එතකොට ඒ හිත රාසියත් ක්‍රමක්‍රමයෙන් විපරිණාමයට පත් වෙලා ඉක නැහැ දැන්. එතකොට දැන් මේ මොහොතේ පවතින්නේ මේ හේතුන් නිසා ගොඩනගෙන සිතක්මයි ශරීරයක්මයි. එතකොට මේ ඉරියව් පවත්නවා කියලා කියන්නේ ඒ වෙලාවේදී ඒ සිතට අරමුණක් එනවා. මම දැන් නැගිටලා යන්න ඕන. එතකොට ඒක තමයි චිත්ත සිතුවිල්ල පහළ වෙනවා. ඒක පහළ වෙනකොට මේ ශරීරය වෙනස් වාතයේ වෙනසක් වෙනවා. ඒ අනුව ඉරියව් වෙනස් වෙනවා. ඒ හේතුන් නිසා පවතින ධර්මතා ටිකක් තමයි මේ තියෙන්නේ. ඒක ඒ ගුණුවට තමයි මේ සත්‍යෝ මමය මගේය කියලා දාගෙන තියෙන්නේ. මොකක් පෙරටු කරගෙනද දාගෙන තියෙන්නේ? අවිද්‍යාව පෙරටු කරගත්තු නිසා තමයි එහෙම හිතන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් ප්‍රඥාව ලැබුවා නම්, බුද්ධ වචනේ ශ්‍රවණය කළා නම්, අන්නේ පුද්ගලයා එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ. මොකද්ද මේ විදිහට පවතින මේ ශරීරය? මේක මේ සුභයි හොඳයි එහෙම කියලා එහෙම තමා වර්ණනා කර ගැනීමක් නැහැ. හැබැයි මේක මම කියන්නේ අනුන්ට නෙමෙයි. මේක කියා ගන්න ඕනේ කාටද? තමන්ටම කියා ගන්න ඕනේ. එතකොට තමන්ටම මේක කියා ගත්තාම, මේක තමන්ටම අවවාද කරගත්තාම අනුන් කෙරෙහි උපේක්ෂාවක් උපදිනවා. අනුන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය ස්වභාවයෙන්ම ඇති වෙනවා. ඇයි? එයාට තියෙන්නේ මේ වගේම ශරීරයක්, මේ වගේම ක්‍රියාවලියක් තමයි. ඒ බාහිරයටත් තියෙන්නේ, බාහිර පුද්ගලයෙක් සත්‍යයක් ගත්තත් ඒ සත්‍යයටත් තියෙන්නේ එහෙම ක්‍රියාවලියක්. ඒ නිසා අනුකම්පාව, ඒ වගේම මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාවක් තමයි ඇති වෙන්නේ. ඇයි ඒ උපේක්ෂාවක් ඇති වෙන්නේ? දැන් මේක කිලිටි කියලා අපිට විසික් කරන්න පුළුවන්. දැනේ නේද? කළු කවරේකට දාලා ඉසික් කරන්න එහෙම බෑ. ඇයි? එහෙම මේක කර්මයක විපාකයක්. ඒක විඳින්නම වෙනවා. එතකොට ඒ නිසා මේක විඳින්න වෙනවා. ඒ නිසා මේ කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න ඕන. මොන සහගතද? උපේක්ෂා සහගත වෙන්න ඕන. එතකොට අර සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා. මොකක් ගැන දැනගන්න කොටද? මේ ශරීරයේ යථා ස්වභාවය දැනගන්න. ඒ සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා කියලා කියන්නේ මේ මාර්ගයේ සතිය සියල්ලක්ම දියුණු වෙනවා. හොඳයි. මේ සූත්‍රයේ තේරුම ගැටලු සඳහන් තැන් තියෙනවද? නොතේරෙන තැන් ගැටලු සහගත තැන් තියෙනවද? නැත්නම් ගෙදර ගියාමත් මේ පංචස්කන්ධය මෙනෙහි කරන්න වෙනවා හාමුදුරන්ගේ මෙහෙම අහන්න තිබුණා කියලා. තියෙනවද නෝන? හොඳයි. ඉතින් මේ විජය දිනන්න නම් මේ ටික දැනගන්න ඕන. මේ ටික දැනගෙන බොහෝ දිනක් මේ ශාසනයේ දිනුමත් කරගත්තා. දිනුමත් කරගත්ත කියන්නේ සංසාරික දුකෙන් අත් මිදුණා. ඒ ওই මං මුලින් සඳහන් කරපු ඒ නන්ද තෙරවරුත් ඒ අර භික්ෂුන් වහන්සේත් ඒ සියල්ලමත් ඒ විතරක් නෙවෙයි තව බොහෝ දිනේ මේ සූත්‍ර ධර්ම ශ්‍රවණය කිරීමෙන් අරිහත්ත්වයේ පසක් කියලා. ඒ නිසා මේක බොහොම හොඳයි. හොඳට ලොකුවට ලියලා උදේ නැගිට්ටාම පේන තැනකින් රාමු කරලා තියාගන්න වටිනවා. ඒ මොකද මේ තියෙන්නේ සම්පූර්ණ තමන් පිළිබඳව තමයි තියෙන්නේ. මේක ඒක කිනකොට හිතෙන්න පුළුවන් ඒක ඍණාත්මක අදහසක් එහෙම කියලා. එහෙම එකක් නෙවෙයි. ඈ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි මේ වටින්නේ. ඒ නිසා මේක මෙනෙහි කිරීම වටිනවා. දැන් මේක මම දන්නවා. දැන් මේව ගිහිල්ලා අපි පැත්තකින් තිබ්බාම ඒක හිම අමතක වෙලා යනවා. ඇයි අභාවිතං චිත්තං භාවිතා වෙන්නේ නැහනේ. ඒතකොට හැම තියෙනකොට නිකන් අවුරුද්දක් විතර ගියත් ඔක එකක් බලන්න හිතෙනවා. ඒ නිසා මේව කර්මස්ථාන. මේක නිකමට මෙනෙහි කරලා බලන්න හිතේ තියෙන ඒ ස්වභාවයන් වෙනස් වීගෙන යන හැටි නිකල්නවා බලන්න ඕනේ. ඒ නිසා මේ බොහොම වශන මේව තමයි කර්මස්ථාන කියලා කියන්නේ. හොඳ නැස උත්තරද කියන්නේ දැන් සතරපත්තානේ තියෙන්නේ ඉරියාපත තමයි තියෙන්නේ. සම්මිංජිතේ පසාරිතේ එහෙම තියෙනවන්නේ නේද? මේ ඒ ඔක්කොම සිහියෙන් කරන්න කියලා තියෙනවා. එතකොට දැන් අපි ඒව කරන්න ඒකම තමයි. අර පුද්ගලත්වයෙන් තොර වෙලා මේක මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා යථාභූත ඥානින් දකිමින් ඒ ඉරියව් පවත්වන එක තමයි කියන්නේ. ඉරියව් පවත්වනවා කියලා ඒ ඉරියාපත පබ්බය කියලාගෙන ඉරියාපත භාවනාව කියලා කියනවා. මොඳුන රගතන් කියූ පාලි වචනේ මට මතක නෑ. නමුත් මේ නැවත ඉපදීමට තියෙන ආසාව නැති කිරීමද නැවත උපදින්න තියෙන ආසාව දැන් නැවත උපදින්න අපිට ආසාවක් නැහැ. නැවත උපදින්න ආසාවක් නැහැ. නැහැ. ඒ වුණාට අපි මේ ශරීරයට ඇලුම් කරනවා. තම ශරීරයට ඇලුම් කරනවා. එතකොට දැන් අපිට මේ ශරීරය පිළිබඳව දැන් කෙනෙකුට ශරීරයේ පිළිබඳ යථා ස්වභාවය දන්නවනම් එයාට චුතිසිතක් නැති වෙනවා. ඒ කියන්නේ එයා නිවන පසක් කරනවා. මේ ශරීරය ගැන යථා ස්වභාවයම අවබෝධ කළොත් එයාට අර අපි කිව්වේ අර ගිය සතියේ නිවනේ ස්වභාවය. ඒ නිවනේ ස්වභාවය අපි කතා කරේ අර හැඩයක් නැහැ, දිසාවක් නැහැ, පාටක් නැහැ, පට වියාපෝ තේජෝ වර්ණ ඒව නැහැ, අරමුණක් නැහැ. එහෙම ස්වභාවයක් නැහැ. එතකොට චුතිසිත කියන්නේ අරමුණක් තියෙනවා. එතකොට ඒකත් එක්ක පහළ වෙන ස්කන්ධ ධර්ම ටිකක් තියෙනවා. අර බරකින් යුක්තයි. එතකොට ඒක නැති වෙලා යන. ඒක තමයි චුතියක් නැහැ කියලා කියන්නේ. හොඳනේ. එහෙනම් අපි දෙවියන්ට ඥාතියන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. බොහොම සද්ධාවෙන් ඔබ හැම දිනාම සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනා කියලා පහළුණු සිතම කුසල් සිතක්. එතකොට ඒ කුසල් සිත ඇති කරගෙන ඔයත්තු කයින් ක්‍රියා කළා, වචනයෙන් ක්‍රියා කළා, අපි අද බණහන්න යමු. ඔයා දී වශයෙන් කතා බහ ඇති වුණා. එහෙම කතා බහත් ඇති වෙලා කයින් වචනත් කටින් වචනත් භාවිතා කර වචනත් භාවිතා කරලා කයින් ක්‍රියා කරලා ඒ වෙනුවෙන් කැපකිරීම කරලා විහාරස්ථානයට පැමිණුණා. එහෙම පැමිණිලා මල් පහන් ආදිය සකස් කරලා ඒ බුද්ධ පූජාව ආදිය පිළියෙල කරලා අපි තුනුරුවන්ට වන්දනා කරලා පංචශීලයේ පිහිටලා දේවතා ආරාධනා ආදිය සිද්ධ කරලා තුනුරුවන්ට වන්දනා මාන කරලා සද්ධර්ම ශ්‍රවණය කළා. මේ සද්ධර්ම ශ්‍රවණය කිරීම මහා පිනක්, කුසලයක්, නිවනට මගක්. ඒ නිසා ඒ ලෞතර බුදුන් වහන්සේ ශ්‍රී මුකයෙන් දේශනා කරන්ට යෙදුණු සූත්‍ර දේශනාව අපි ශ්‍රවණය කළා. ඉතින් මේ ශ්‍රවණය කරනකොට මේ පැය දෙකක කාලය තුල අපේ හිත ලෝභ දේශ මෝහ කියන මේ අරමුණු වලින් ඈත් වෙවි, අලෝභ ආදේශ අමෝහ කියන මේ කුසල මූලික සිත්ම පහළ වුණා. ඉතින් මේ ආදී වශයෙන් කුසල් අරමුණු ඇති කරගෙන කුසල් කරන්න හැමෝටම බෑ. මේ තුන් ලෝක ධාතුවේහි බොහෝ සුළු පිරිසක් තමයි මේ ආදී වශයෙන් කුසල් අරමුණු ඇති කරගෙන කුසල් කරන්නේ. ඒ නිසා අද අපි මේ කළ කුසලය අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ බුද්ධ ශාසනය පවතින නිසායි අපි මේ ආදී වශයෙන් යථා ධර්ම ස්වභාවය අවබෝධ කරගන්නේ. ඒ නිසා ඒ උතුම් බුද්ධ ශාසනය තව බොහෝ දෙනෙකුට යහපත පිණිස සියලු දෙවිවරු විසින් ආරක්ෂා කරත්වා, රැකදෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු දෙවිවරුද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන සියලු දෙවිවරුන්ට අපකල පින් බල මහිමයෙන් යහපත සිද්ධ වෙත්වා කියන අදහස ඇති කරගෙන කළ පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අපි හැම දෙනා නමින්ම මේ තෙරක් නොපෙන සංසාරයේ තුල මිය පරලෝ ගිහිල්ලා යම් පිරිසක් පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තුවෙන් මිය ගිහිල්ලා සිටිනවා නම් මේ අපකලා වගේ පින් දහම් කරගන්නට පසු වෙලා අප ප්‍රමාද වෙලා පිනේ දහමෙහි සිහිය පවත්වන්න කුසල් සිත් ඇති කරගන්නට සිහිය මනා ලෙස පවත්වා ගන්නට නොහැකි වූ නිසා මේ සසරේ ප්‍රමාද දෝෂය නිසා යම් දුක් ඇති ස්ථානවල උප්පත්තිය ලබා සිටින ඥාතිවරු ඉන්නවද, ඒ ඥාතීන් මේ ගෞතම බුදු සසුනේ අපකල පින් කුසල් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වූ සසරේ දුක් ඇති ස්ථානවල නංගින් අත්මිදිල සැපයකටම පැමිණිත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන කරුණාව මෛත්‍රිය ඇති කරගෙන සියලු මියගිය ඥාතීන්ට ද අපකල පින් බල මහිමේ යහපත සිද්ධ වෙත්වා කියන අදහස ඇති කරගෙන කලපින සතුටින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබමු. සද්ධර්මය පරම දුර්ලභයි. ඒ නිසා මේ මනුස්සාත්ම භාවයත් පරම දුර්ලභයි. බුද්ධ ශාසනයත් පරම දුර්ලභයි. ඒ නිසා මේ දුර්ලභ කාරණා භූමියක් එකට ඒක රාශී කරගෙන කුසල් කරපු වෙලාව. ඒ නිසා මේ කරන ලද කුසල් සිත් ඇතිවම ප්‍රාර්ථනාවක් තබමු. අප මේ සිදු කළා වූ සද්ධර්ම ශ්‍රවණය පිනත්, බුද්ධ වන්දනා ආදිය සිද්ධ කළ ඉන් උපදවා ගත්තා වූ පිනත්, කුසලයක් මේ හැම සියල්ලම කරන කොටගෙන මේ ලෝකෙහි ලෝතුරා බුදුවරු පහළ වෙලා ලෝක සත්‍යයට දේශනා කරන්නේ ඉපදීම දුකක් බව, දිරායෑම දුකක් බව, මරණය දුකක් බව, ඒ නිසා මේ තෘෂ්ණාව දුකක් බව, මේ නැවත නැවත ඇතිවෙන මේ පුනර්භවයේ දුකක් බව, ඒ නිසා උන්වහන්සේලා සත්වයෝ මේ සංසාරයෙන් එතර කරවා ගැනීමට විරාගී දහමක් දේශනා කරනවා. සිතෙන් රාගයේ දේශය මෝහයේ දුරුවෙන් දහමක් දේශනා කරනවා. ඉතින් අන්නේ උන්වහන්සේලා දේශනා කරන දහම් අවවාදයට කීකරුව ඒ උතුම් බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම්බඳු වූ නිවනක් අවබෝධ කළාද, සාක්ෂාත් කළාද, ඒ උතුම් නිර්වාණ ධර්මියම අවබෝධ කරන්ට සාක්ෂාත් කරන්ට මනුස්සකයක් දරාගෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ සද්ධර්ම ශ්‍රවණය කළ පින උතුම් නිවන් අවබෝධයට පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බ පාපංස අකරණං කුසලස්ස උපසම්පදා සජිත පරිරෝධපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු අන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිඤ්ඤතු. Thank you.